साधु साधु बुदुरुवन वंदिताई साधु साधु सदहम नम दिन्ताई साधु साधु संगरुवन वंदिताई साधु साधु तेरुवन नम दिन्ताई गौतम मुनि दुगे शरण लबेंटाई संबुदु बन पद मत सिहि वेंटाई लोतुरु संग गुण सिहि कर गंटाई गौतम ससुने पिहित लबेंटाई वंदिमि बुद्धु समिदुन वंदिमि वंदिमि वंदिमि सिरि सदहम वंदिमि वंदिमि संगरुवन दे वंदिमि वंदिमि वंदिमि मम तिरुवन वंदिमि साधु साधु साधु नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि नमस्कार वेवादम रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदाम महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि साधु साधु साधु ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම වදාළ ධර්මය අසන්නට තරම් අපි සියලු දෙනාම වාසනාවන්තයි. මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රඥාව පෘතජ්ජන ප්‍රඥාවක්. ඒ පෘතජ්ජන ප්‍රඥාවට ලෝකේ එක එක විචිත්‍ර දේවල් කරන්න පුළුවන් බව හැබෑව. නමුත් පුහුදුන් නුවණට මිනිස්යාගේ ජීවිතයට අවබෝධයක් දෙන්න බෑ. මනුෂ්‍යයාගේ ජීවිතයට අවබෝධයක් ලැබුණොත් ඒ මනුෂ්‍යයාගේ කෙලෙස් නැති වෙලා යනවා. ඒ මනුෂ්‍යයා කෙලෙස් වලින් නිදහස් වෙනවා. ඒ මනුෂ්‍යයා ඉපදෙන මැරෙන ලෝකෙට අයිති නැති කෙනෙක්. අන්නේ ඥානේ ලෝකී වෙන්න කෙනෙකුට දෙන්න බෑ. කිසිම කෙනෙකුට දෙන්න බෑ. මේ පුහුදු මිනිසුන්ගේ පෘථජන ප්‍රඥාවට පුළුවන් ග්‍රහලෝක තරණය කරන්න. පෘථජන ප්‍රඥාවට පුළුවන් මේ අභ්‍යවකාශ ආයුධ ගබඩා හදන්න. පෘථජන ප්‍රඥාවට පුළුවන් නොයෙක් විචිත්‍ර දේවල් කරන්න. නමුත් මේ මිනිස්යාට දෙවියන්ට ජීවිතය ගැන අවබෝධයක් දෙන්න බෑ. සාරාංශ කල්ප ලක්ෂයක් පෙරුන්දම් පුරලා සිහි නුවණින්ම තුසිත දිවි ලෝකී උපන්න මහ බෝසතාණන් වහන්සේ සන්තුසිත කියලා දිව්‍ය කුමාරෙක් වෙලා ඒ තුසිත දිවි ලෝකේ ආයුෂ ඉවරනකම්ම සිහියෙන් හිටියා. සිහියෙන් චුත වුණා. මහමායා බිසවගේ කුසේ සිහියෙන් ඉපදුණා. දසමසක් සිහියෙන් හිටියා. මිනිස් ලොවට සිහියෙන් වැඩම කළා. අවුරුදු 29 වෙද්දී මිනිස්යා නොමග යන මත්තින කරුණු තුනක් අත්හැරලා ඉවරයි. ඒ තමයි ආරෝග්‍ය මද, යෞවන මද, ජීවිත මද. මේකින් තමයි මිනිස්යා නොමග යන්නේ. මිනිස්යා නොමග යනවා නිරෝගී කම නිසා. මිනිස්යා නොමග යනවා යෞවන කම නිසා. මිනිස්යා නොමග යනවා මැරෙන්නේ නැහැ කියලා හිතන නිසා. මේ නොමග යන මත්තින කරුණු තුනේ නිදහස වෙලා ඉවරයි අවුරුදු 29 දී. ඊට පස්සේ ගිහි ජීවිතේ අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කළා. අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළේ හොඳ සිහිනුවණක් ඇතිව. උන්වහන්සේගේ සිහිනුවණ වර්ධනය වුණා මිසක් හීන වුණේ නැහැ. තනියම හොයාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. තනියම හොයාගත්ත ලෝකයේ තිබෙන එකම සත්‍යය. චතුරාර්ය සත්‍ය. තනියම අවබෝධ කළා. සකල ලෝකයේම බිම්බරක් සේනාසහිතව ඒකට බාධා කළා. උන්වහන්සේ සියල්ල අභිබව ජයගෙන දේශනා කරපු ධර්මයක්. ඒ ප්‍රඥාවට සමකල හැකි ප්‍රඥාවක් ලෝ නැත. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයේ තුලින් ලබා දෙන දීගෙන දැනගන්න කලින් අපිට ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ ස්වභාවයකට ජීවිතය දිනු කරපු කෙනෙක්ද කියලා ශ්‍රද්ධාවෙ පිහිටලා තමයි ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ඒකෙදී හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා ශ්‍රාවකෙක් කියනවා. නෑ ඔය කොහොම නෙමෙයි ඔක මෙහෙම වෙන්න ඕනේ කිව්වොත් ශාස්ත්‍රුත්වයක් නෑ. ශ්‍රාවකේකුත් නෑ. මට හැම වෙලාවෙම තියෙන සමහරු කියනවා මම ඔය එක පොතක්වත් කියුවේ නැහැ. මම භාවනා කරගෙන ගියා. එතකොට මට අවබෝධ වුණා. පස්සේ මම බැලින්නම් මේ සූත්‍ර දේශනා මම අවබෝධ කරපු දේ මේකේ තියෙනවා. එතකොට එහෙනම් ඊයත් අවබෝධ කරලා තියෙන්නේ ගුරු උපදේශ රහිත හිස්. ආන් යාට හිස් කියලා කියන්නේ. එතකොට කුස්මාණයක් ඇති කරගන්නවා. එතකොට කායික දේ සමාන වෙන්න යන්නේ. ශ්‍රාවකත්වයක් නැත. ශ්‍රාවකත්වයට එන්න පුළුවන් වෙන්නේ නිහතමානී මිනිසෙකුට, ප්‍රඥාවන්ත මිනිසෙකුට. ඉතින් පින්වත්නි, මේ ලැබිච්ච මිනිස් ජීවිතේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අපිට ඒ ගැන හිත පහදවා ගන්න පුළුවන් නම් අපිට ඒ ගැන ටිකක් හරි මෙනෙහි කරලා ලෝතුරු සතුටක් විඳින්න පුළුවන් නම් මේ සාමාන්‍ය ලෝකේ මත්විච්ච ලෝකෙන් මොහොතකට හරි වෙන් වෙන ධර්මයක් ශ්‍රවණය කරලා අපේ හිත සනස ගන්න පුළුවන් නම් අපි දසමෙන් දසම හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල මුල් අදිනවා. ඒකට උපකාර වෙන දේශනාවක් අද අපි අහන්නේ. මේ දේශනාවේ නම බහුධාතුක සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ මජ්ඣිම නිකායේ 3 වන කොටසට. මේ දේශනාව කළ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයට ප්‍රවේශ වෙන්නේ. උන්වහන්සේට තියෙනවා මිනිස් වර්ගයා කෙරෙහි පැතිරුණු කරුණාවක්. උන්වහන්සේගේ ඥාණය වැහිලා නැහැ. ඒකට කියනවා අනාවරණ දස්සාවි. වැහිලා නැහැ දෘෂ්ටි වලින්, මතවාද වලින්, කෙලෙස් වලින් වැහිලා නැහැ. එහෙම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධයක් නැහැ. උන්වහන්සේ බොහොම ලස්සනට භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මහණෙනි කියලා අමතලා කියනවා, මහණෙනි යම් කිසි බයක් ලෝකේ උපදිනවා නම්, භයක් උපදිනවා නම්, ඒ සෑම භයක්ම උපදින්නේ බාලයාගෙනුයි, පණ්ඩිතයාගෙන් නොවේ. බාලයා තමයි බය නිර්මාණය කරන්නේ, පණ්ඩිතයා නොවේ. බාලයා කියන්නේ කවුද? දැන් අපි සාමාන්‍ය මහා බාල කාලය කියලා කියන්නේ ඒ බාලද? එහෙනම් මෙතන බාල කියලා කියන්නේ අසත්පුරුෂයා, කෙලෙහි ගුණ නොදන්නා තුච්ච පුද්ගලයා, හිස් පුද්ගලයා, ඡන්ද දෝෂ භය මෝහ කියන සතර අගතියින් යුතු පුද්ගලයා, අයෝනිසෝ මනසිකාරේ අවියක් කොටගත් පුද්ගලයා, දුෂ්ට සිතින් යුතු පුද්ගලයා. ඔහු කවරෙක්ද? ඔහු බාලයාය. පණ්ඩිතෝ කියන්නේ, පණ්ඩිතයා කියන්නේ මෙතන සත්පුරුෂයා, හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කෙනා, කෙලෙහි ගුණ දන්නා දක්නා කෙනා, යෝනිසෝ මනසිකාරය තුල සිටින කෙනා, ආන්යාට කියනවා පණ්ඩිතයා කියලා. නුවණැති කෙනා, නියතමානී කෙනා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ බය හටගන්නේ කාගෙන්ද? බාලයාගෙන්. එතකොට මේ බාලයා පින්පව් කතාව දැන් ඔය ළඟදිත් බෝම්බ පිපිරුවේ ඒ පණ්ඩිතයන්ගේ වැඩද? බාලයන්ගේ වැඩ. බාලයෝ තමයි ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, ඊළඟට වව් වැරදි කාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, නින්දාපහස කරනවා, කැලෑපත්‍ර ගහනවා. ඒව කාගේ වැඩද? බාලයන්ගේ වැඩ. ඒ කැලෑපත්‍ර කියෝ කියනවා අනිත් බාලයෝ. එතකොට ඒ කාගේ වැඩද? ඒව බාලයන්ගේ වැඩ. එතකොට ආන්න බාල පණ්ඩිතයා බයක් නැහැ, පණ්ඩිතයාගෙන් බයක් නැත. එතකොට මත් පැම්බුන්නේ කවුද? බාලයන්ගේ වැඩ. කේලාම් කියන්නේ බාලයා. පරුස වචන කියලා පිරිස බිඳවන්නේ බාලයා. මිත්‍යා දෘෂ්ටික වන්නේ බාලයා. පණ්ඩිතයා එයින් මිදුණු කෙනෙක්. පණ්ඩිතයාගෙන් බයක් හටගන්නේ නැහැ. බය හටගන්නේ කාගෙන්ද? බාලයාගෙන්. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි යම් කිසි උපද්ද්‍රව උවදුරු ඇති වෙනවා නම් ඒ උවදුරු ඇතිවන්නේ බාලයන් නිසාමයි, බාලයාගෙන්මයි, පණ්ඩිතයාගෙන් නොවේ. මහණෙනි යම් කිසි කරදර කම්කටොළු ඇති වෙනවා නම් ඒ සියලු කරදර කම්කටොළු ඇතිවන්නේ බාලයාගෙනි, පණ්ඩිතයාගෙන්. බාලයා උපමා කරලා තියෙන්නේ මෙන්න බලන්න, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ගිනි යවලුණු බටගයක් වගේ කියන බාලයා. කියන්නේ මහණෙනි බටවලින් හදපු ගයක් තියෙන්න පුළුවන්, වේලිච්ච තනකොළ වලින් හදපු ඉලුක් වගේ දෙයකින් හදාපු ගයක් තියෙන්න පුළුවන්. මේක ගිනි ඇවිලෙනකොට ඒ මුළු ගේම ජනේල්, දොරවල්, පරාල සෑම දෙයක්ම ඒ ගින්න විසින් අවුලෝල විනාශ කරලා දානවා. මහණෙනි අන්නේ වගේ කියනවා බාලයා. බාලයාගෙන් තමයි කියනවා සියලු බය ඇතිවන්නේ, උපද්ද්‍රව ඇතිවන්නේ, කරදර පීඩා ඇතිවන්නේ බාලයාගෙනුයි, පණ්ඩිතයාගෙන් නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතිකෝ භික්ඛවේ සප්පටි භයෝ බාලෝ. ඒ නිසා මහණෙනි බාලයා බය සහිතයි. අප්පටි භයෝ පණ්ඩිතෝ. පණ්ඩිතයා බය රහිතයි. පඬිතිය ඇසුරු කරන්න පුළුවන්. අනතුරක් නැහැ. බාලයා අනතුරක් තියෙනවා. ඇසුරු කරන්න හොඳ නැහැ. බාලයා කරදර සහිතයි. පඬිතයා කරදර රහිතයි. මේක හරි ලස්සනට කියනවා. ඒ නිසා මහණෙනි තස්පාතිය බික්කවේ. ඒ නිසා මහණෙනි ඒවං සික්කිතබ්බම් මෙන්න මේ විදිහට පුහුණු වෙන්න. පඬිතා බහිස්සාම විමංශකාති. හික්මෙන්න මෙන්න මේ විදිහට කියනවා. විමංශකා නෝණින් විමසන පඬිතයෝ වෙමෝ කියලා. නෝණින් විමසන නෝණෙති අය වෙමෝ කියලා ආන්නේ විදිහට පුරුදු වෙන්න කියනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඒ පිරිස මැද්දේ ඉඳලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ අපිට වදාලා ඔව් බාලයා කියන්නේ බය සහිත චරිතයක්. බාලයා කියන්නේ කරදර සහිත චරිතයක්. බාලයා කියලා කියන්නේ භයානක චරිතයක්. ඒ භයානක චරිතයට සම්බන්ධ වෙන්න එපා. බය රහිත කරදර රහිත නෝන නිමසන චරිතය තමයි පඬිතයා. ආන්ගේ පඬිතෙක් වෙන්න නෝනින් විමසන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නෝනින් විමසන පඬිතෙක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. හරි ලස්සන උත්තරයක්. යතෝකෝ ආනන්ද බික්ඛු. ආනන්දය යම් කලෙක භික්ෂුව ධාතු කුසලෝච හෝති. ධාතු ස්වභාවයන් ගැන තේරුම් ගන්නට දක්ෂ වෙයිද? ආයතන කුසලෝච හෝති. ආයතන ගැන අවබෝධ කරගන්නට දක්ෂ වෙයිද? පටිච්ච සමුප්පාද කුසලෝ හෝති. පටිච්ච සමුප්පාදයේ නෝණින් තේරුම් ගන්නට දක්ෂ වෙයිද? ඨානාඨාන කුසලෝච හෝති. විය හැකි දේ නොවිය හැකි දේ ගැන තේරුම් ගන්නට දක්ෂ වෙයිද? ඔය හතර කරුණක් තියෙනවා. එතකොට මොනවද මේ හතර කරුණ? ධාතු කුසල, ආයතන කුසල, පටිච්ච සමුප්පාද කුසල, ඨානාඨාන කුසල. ආයි කියන්න. ධාතු කුසල, ආයතන කුසල, පටිච්ච සමුප්පාද කුසල, ඨානාඨාන කුසල. ආන්ගේ දක්ෂතාවයේ තියෙනවා නම් එයා නුවණින් විමසන කෙනෙක්. ඒ වගේම එයා පඬිතයෙක්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, යම් භික්ෂුවකට ධාතු කුසල කියලා කිය යුතුවන්නේ කවර කරුණ මතද? කොහොමද කෙනෙකුට ධාතු කුසල කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය, ධාතු 18ක් තියෙනවා. ධාතු කීයක්ද? 18ක් තියෙනවා. මොනවද ඒ? තේරුම් ගන්න පුළුවන් අපිට ඒක පාඩම එක ලේසියෙන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. එතන කීයද? ඊළඟ කියන්නේ සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. එතකොට කීයද? 6යි. ඊළඟට ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. එතකොට කීයද? 9යි. ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු. එතකොට කීයද? 12යි. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. 15යි. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. 18යි. එකක් හරියට තේරුම් ගත්තා නම් හරි. මේක 18 හදාගන්නේ මෙහෙමයි කියලා ඒ කෙනාට තේරෙනවා. එයි මේකට ධාතු කියන්නේ. චක්කු ධාතු. ඇසනම් වූ ධාතු ස්වභාවය. රූපනම් වූ ධාතු ස්වභාවය. චක්කු විඥානනම් වූ ධාතු ස්වභාවය. එයි එහෙම කියන්නේ. ඒ ඇස හේතුන් නිසා හටගන්න ස්වභාවයෙන් යුක්තයි. හේතු නැතුව කල්ලි නැතිව යන ස්වභාවයෙන් යුක්තයි. ඇහැට පෙනෙන රූප හේතුන් නිසා හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි. හේතු නැතිව උන කල්ලි නැතිව යන ස්වභාවයෙන් යුක්තයි. විඥාන ධාතු හේතුන් නිසා හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි. හේතු නැතිවී යන කල්ලි නැතිවී යන ස්වභාවය යුක්තයි. එහෙනම් එතකොට මේ ධාතු ස්වභාවය කියලා කියන්නේ තමාගේ වසඟේ පවත්වා ගන්නට බැරි අනාත්ම වූ ස්වභාවයක්. හේතු සකස් වෙනකොට හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. එතකොට ඊබඳු ස්වභාවයෙන් යුක්ත දෙයට බුදුරජාන් වහන්සේ පාවිච්චි කරනවා ධාතු. එතකොට මෙතන ධාතු කීයක් දේශනා කළාද? 18ක්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව අහනවා. දැන් ආනන්ද හාමුදුරුව අහලා තියෙනුනේ වෙන තවත් ධාතු ගැන විස්තර. ඉතින් ආනන්ද හාමුදුරුව කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එතකොට ධාතු කුසල කියලා කියන්නේ තවත් ක්‍රම තිබෙනවාද තියෙනවා කියලා. තවත් ක්‍රම තියෙනවා කිව්වා. ආනන්දේ ධාතු හයක් තියෙනවා කිව්වා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මොනවද පඨවි ධාතු කියන්නේ? කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදී තද කොටස් පඨවි ධාතු. ආපෝ ධාතු කිව්වේ පිට, සෙම, සරව, ලේ, දහඩිය, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා ආදිය. වායෝ ධාතු කිව්වේ උද්දංගම වාත, උඩාතට එන වාතය, අදෝගම වාත, යටි අතට යන වාතය, කොට්ටාසය වාත, ශරීරය ඇතුලේ කොටස් වල තියෙන වාතය, කුච්චිසය වාත, කුස ඇතුලේ තියෙන වාතය, අංගමංගානුසාරිනෝ වාත, මේ අංගපත පුරා සැරිසරන වාතේ, ආස්වාස ප්‍රස්වාස. මේ මොනවාද? වායෝ ධාතු. තේජෝ ධාතු කියලා කියන්නේ මේ අපි ආහාර පාන ගන්නවා, දිරවන්න, ශරීරයේ උෂ්ණත්වයට ආදීට තියෙන රස්නි ගතියට කියනවා. ආකාශ ධාතු කියන්නේ නාසිදුර, කන් සිදුර, ගලනාලේ, කුසේ හිස් බව, මේ ඔක්කොටම කියන්නේ අවකාශ ධාතු. දැන් අපිට හුස්ම ගන්න පුළුවන්ද මේ නලී තිබුණේ නැත්තම්? ආහාර ගිලෙයිද මේකේ මුකුත් තිබුණේ නැත්තම්? හුබා වගේ නෑනේ. එතකොට ඒ මොකද්ද? අවකාශය. ඒ ධාතු ස්වභාවයන් කියනවා මේ ඔක්කොම. ඊළඟට විඥානි, විඥාන ධාතු. ඇහි හටගන්නේ විඥාන ධාතුවක්. කෙස් කියන්නේ පඨවි ධාතුවක්. එතකොට කෙල කියන්නේ ආපෝ ධාතුවක්. ආසස ප්‍රසවාස කියන්නේ වායෝ ධාතුව. කන බොන දේවල් දිරවනවා කියන්නේ තේජෝ ධාතුව. හුස්ම ගන්නකට තියෙන මේ ඉඩකඩ ආකාශ ධාතුව. ඇහෙන් රූප දකින්නකට දැන ගැනීම විඥාන ධාතුව. එතන මේවා ධාතු ස්වභාවයක් කියලා. අරකෙත් බුදුරජාන් වහන්සේ වදාළ ධාතු 18 ගැන කියන එකේ මහණෙනි මේ ධාතු 18 යම් දවසක භික්ෂුව ජානාති පස්සති දනීද දකීද, ඒ කියන්නේ මේක අවබෝධ කරගන්නවාද කියන එක. අවබෝධ කරගනීද, මෙයා හේතු ඵල දහමින් හටගත්තු දේවල් හේතුඵල නිරුද්ධ වෙලා යනකොට, නිරුද්ධ වෙලා යන දේවල් මෙයා මම මාගේ කියලා ගන්න දෙයක් නෙමෙයි කියලා අවබෝධ වුණාද? එතකින් එයා ධාතු කුසල. මේ ධාතු 6 යාට අවබෝධ වෙයිද? මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු අවබෝධ වෙයිද? ධාතු කුසල. යා යම් දවසක දනීද දකීද. දනීද දකීද කියන්නේ ඒකයි. ඒවයි ස්වභාවයේ. ඔව්. දැන් මෙහෙමනේ, දැන් ඔන්න අපි උපදිනවා. අපි උපදින එකට හුස්ම ගන්නවානේ. ඒකෙන් අපි මේ වායෝ ධාතු, මේ සුළඟ අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපි හුස්ම ගන්නවා. එතන මේ පරිසරයේ තියෙන වායුව අපේ ජීවිතයත් එක්ක සම්බන්ධයි. එහෙනම් ඒ අපේ ජීවිතේ කොටසක්. ඊළඟට අපි ජලය පානය කරනවා. ජලය පානය කරේ නැත්නම් අපිට පවතින්න බෑ. එහෙනම් මේ ආපෝ ධාතුව අපේ ජීවිතේ සම්බන්ධයි. ඊළඟට මේ උණුසුම නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. එහෙනම් තේජෝ ධාතුවත් අපිට සම්බන්ධයි. මේ පෘථුවියේ ලබා ගන්න දෙයින් අපි පෝෂණයක් ලබන්නේ නැත්නම් අපිට පවතින්න බෑ. පඨවි ධාතුවත් අපිට. එතකොට මේ ධාතු හතරේ සංකලනයක් තමයි මේ ජීවිතය කියන්නේ. ජීවිතයේ භෞතික කොටස්. දැන් අපි ඉපදින්නකටම අඬාගෙන ඉපදුනේ මේව ධාතු හතරක් කියාගෙන දඬාගෙන ඉපදුනේ. එහෙනම් කිරි ඉල්ලගෙන අඬාගෙන ඉපදුනේ. බඩගින්න අඬාගෙන ඉපදුනේ. නේ? ඉපදින්නකටම අපි ඉපදුනේ මම කියාගෙන. මගේ කියාගෙන. මගේ පැවත්මයි කියාගෙන. ඉතින් මේ අපි හඳුනාගත්තේ මම කියලා නෙමෙයි ධාතු. මගේ කියලානේ. මගේ ආත්මය කියලානේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නොසන්නට අපිට මැරෙන්න වෙන්නේ ඒ විදිහටමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විතරයි අපිට අහන්න ලැබෙන්නේ මෙය හේතුන් නිසා හටගන්නා දෙයකි. හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන්නා වූ දෙයකි. ආන නෝණති එක්කෙනා නෝණින් තේරුම් ගන්නවා එහි අර්ථය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දී උන්වහන්සේ ප්‍රහේලික ආදේශනා කළනේ උන්වහන්සේගේ ධර්මයේ විවෘතයි. එතකොට යම් කිසි කෙනෙක් ඒ අවබෝධ කරනවාද ප්‍රඥාවෙන් දකිනවාද එයාට කියනවා ධාතු කුසල කියලා. ආනන්දහඳුරු තවත් අහලා තියෙනවා ඒ ගැන. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධාතු කුසල කියලා කියන්න තවත් ක්‍රම තියෙනවාද? තියෙනවා කියනවා. තවත් ක්‍රම තියෙනවා. ආනන්දය ධාතු හයක් තියෙනවා. මුලින්ම ධාතු කීයද? 18යි. ඊට පස්සේ ධාතු කීයද? 6යි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ තවත් ධාතු හයක් තියෙනවා. සුඛ ධාතු. සුඛ ධාතු. සැපේ නම් වූ ධාතු ස්වභාවය. ඒ කියන්නේ කායික වශයෙන් අපිට ලැබෙන සැපේ ධාතු ස්වභාවයක් කියනවා. බලන්න හරි පුදුම ලස්සන දේශනාවක්. දුක්ඛ ධාතු. දැන් අපි සාමාන්‍යයෙන් සැප විඳින එකට අපි ගන්නව මගේ සැපය. ඒ මුලින්ම අපිට වැරදිලානේ. දුක් විඳිනකොට අපි ගන්නව මම දුක් විඳිමි. මගේ කියලා. ඒ කියන්නේ ඒක මේ වචන වලට අයිති කන්නේ දැන් මම කියන එක අපේ භාෂාවෙන් අයින් කළා කියලා මම නැතු යන්නේ. එහෙමනම් හරි ලීසිරනේ. දැන් මම කියන එක කතා නොකර අපි කතා කළේ නැහැ කියමු මම කියන වචනේ මගේ කියන වචනේ කතා කළේ නැහැ කියලා අවිද්‍යාව දුරු වෙනවද? අවිද්‍යාව තියෙන වචනයක් මත නෙමෙයි අවබෝධ නැතිකම මත. එතකොට සුඛ ධාතු කිව්වේ කායික. කායිකව විඳින්නා වූ සැප නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. දුක්ඛ ධාතු කායිකව විඳින්නා වූ දුක නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. සෝමනස්ස ධාතු මානසිකව විඳින්නා වූ සොම්නස නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. එතකොට සෝමනස්ස කියන එක මානසික, සුඛ කියන එක කායික. දෝමනස්ස ධාතු මානසිකව විඳින්නා වූ දොම්නස නම් ධාතු ස්වභාවය. එතකොට සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු. සුඛ දුක් රහිත වූ උපේක්ෂාව නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. අවිජ්ජා ධාතු අවබෝධ නොවීම නම් වූ ස්වභාවයක් තියෙනවා. ඒකනේ මේකෙන් අපිට යන්න අමාරු. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඉස්සර මෙපමණ ශික්ෂාපද තිබුණේ නැහැ. නමුත් රහතන් වහන්සේලා බහුල වශයෙන් වැඩ හිටියා. හරියට මාර්ගඵල අවබෝධ කළා. භාග්‍ය බුදුරජාණන් වහන්සේ දැන් ශික්ෂාපද බහුලයි. නමුත් මේ ශික්ෂාපද පනවන වේගෙන් රහතන් වහන්සේලාගේ බිහිවීමක් අඩුයි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඔය ඔහම තමයි පිරිහෙනකොට කිව්වා. පිරිහෙනවා කියන තර මොකද්ද? දැන් අපි ගත්තොත් මිනිස්සු රොකට් හදාගෙන ඊ රටවල් වලට යනවා, අඟහරු ලෝකෙට යනවා, අර ලෝක වලට යනවා. දැන් පරිගණක හදාගෙන මහා මහා සෙල්ලම් පෙන්නනවා. එතන මොකද මේ පිරිහෙනවා කියන්නේ? පිරිහෙන්නේ සිහිය. මොන සිහියද පිරිහෙන්නේ? සම්මා සති. පිරිහෙන්නේ වායාම. මොන වායාමද? උපන් අකුසල් දුරු කරගන්න බෑ. අන්න පිරිහීම කියන්නේ ඒක. උපන් අකුසල් දුරු කරන්න ශක්තිය නෑ. නූපං අකුසල් නූපදවාගෙන ඉන්න ශක්තිය නැහැ. නූපං කුසල් උපදව ගන්න බෑ. උපං කුසල් රඳව ගන්න බෑ. පිරිහීම වීරිය නැහැ. වීරිය නැහැ. ප්‍රඥාව පිරිනව. යෝනිසෝ මනසිකාරී යෙදෙන්න බෑ. තීරින්නේ පටලව ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ අර්ථ ගන්න තීරින්නේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට කෙනෙක් ඇවිල්ලා කියනවා ඒක දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වදාලාම සමහරුන්ට මේකේ අර්ථ ගන්න තීරින්නේ නැහැ. දඬින්නේ යෝනිසෝ මනසිකාරී දෙනවා කිය කී අයෝනිසෝ මනසිකාරට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ එක දවසක් බමුණෙක් ආවා. ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මෙහෙම මතයක් දරනවා කිව්වා. මොකද්ද අත්තකාර පරකාර කියලා දෙයක් නැත. ඒ කිව්වේ තමා කරනවාය අනුන් කරනවාන කියලා දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේ වදලා හප්පේ එහෙම කෙනෙක් මගේ ඇස් දෙකටවත් පේන්න එපා කිව්වා. එයා ඒ කිව්වේ මොකද්ද සත්‍ය පුද්ගලෙක් නැත කිව්වා. එහෙම කෙනෙක් පේන්නවත් එපා කිව්වා මගේ ඇස් දෙකට. ඇයි ඒ දෘෂ්ටි ඔස්සේ තමයි යන්නේ. මව් මරුවාට කමක් නැත. පියා මරුවාට කමක් නැත. මව්පියෝ නැත. එළව නැත. පරලෝ නැත. ඒවට යන්නේ අරවෙන්නේ. ධාතු ස්වභාවයක් ඇත. එහෙම කියාගෙන යනවා සමහර. ඒ කාලේ හිටපු අය. ඉතින් අර ධර්මකාරණේ අල්ලා ගන්න බැරි එක්කෙනා ඒක පැටලෙනවා. පැටලිලා අනවබෝධි තේරිච්ච නැති බව තේරුණු දෙයක් හැටියට පෙන්වන්න හදනවා. ආ පැටලි පැටලි යනවා. ඒත් එහෙම වෙන්නේ නැහැ. හරියට යෝනිසෝ මනසිකාරී දෙනවා නම්. ඉස්සර මට මතකයි මුල් කාලේ පුද්ගලය නැත කියන්නේ මම එතකොට අට්ඨපුරුෂ පුද්ගලා ඊස භගවතු සාවක සංඝ බුදුරජාන්සේ දේශනා කළ තියෙන මහණෙනි මම බුදු වැසින් දකිනවා මේ ලෝකයාට දේව විසින් හිතසුව ඇති පුද්ගලෙක් පහළ වෙනවා අය ඒ තමයි අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙමු දීද්දි බුද්ධ දේශනාවල අන්න අයෝනිසෝ මනසිකාරී දෙනවා එතකොට ඒක පිරිහීම ඊළඟට පිරිහි වුණාම මොකද වෙන්නේ නියතමානීකමට වෙනුවට එතනට වෙන එකක් එනවා මාන්නේනවා සුවච වෙනුවට දුර්වච වෙනවා. ඒ කියන්නේ අකීකරු වීම වෙනවට අකීකරු වීම වෙනවා. එතකොට හිසනමා ඉන්න ඕන වෙනවට හිසට පොල් පිටි අයි කර ගන්නවා. ආන්න. ඒක තමයි ලෝකයේ එන්න පිරිනවා කියන්නේ. එතකොට මේ ඔක්කොටම බලවත් වෙන්නේ අවිජ්ජා ධාතු. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ වැහිලා තියෙන මොකෙන්ද? අවිද්‍යාවෙන්. ඒක අපට ඇත්ත වශයෙන්ම අපි දැන් අහලා ශ්‍රද්ධාවයි පිටුව ගන්නවා මිසක් ඒ වැහිලා තියෙන ඒ ස්වභාවේ බරපතලකම පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඒ ධාතු හය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් දැකගත්තොත් දැනගත්තොත් අන්‍යයාට කියනවා ධාතු කුසල සුඛ ධාතු දුක්ඛ ධාතු සෝමනස්ස ධාතු කිව්වේ මානසික සැප දෝමනස්ස ධාතු මානසික දුක උපේක්ඛා ධාතු අවිජ්ජා ධාතු එක තැනක මට මතක දේශනාක තියෙන මහණෙනි මේ අවිද්‍යා ධාතු ස්වභාවය තරම් බරපතල බිඳිය නොහැකි නැසිය නොහැකි වෙන දෙයක් නැත කියලා. එච්චරටම ලෝකයේ බලපවත්වන සම්පූර්ණ අවිද්‍යාවෙන් වැහිලා. ආනන්ද හාමුදුරුවන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් තියනවාද කියලා අහනවා. තවත් තියනවාද කියලා අවබෝධ කරගන්න ධාතු ගැන ධාතු කුසල වෙන්න තවත් තියනවා කියනවා. ආනන්දේ ධාතු හයක් තියෙනවා. කාම ධාතු. කාම ධාතු කියලා එකක් තියෙනවා. කාම ධාතු කියන්නේ මොකද්ද? පංචකාම ගුණ කෙරෙහි ඇතිවෙන ආසාව සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නති කාමානි යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ තුල තියෙන චිත්‍ර නෙමෙයි කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා මේ සංකල්ප රාගයේ පුරිෂයා තුල තියෙන කාමය. ඒක ධාතු ස්වභාවයක් කියනවා. බලන්න හරි පුදුමයි නේ. අපිට හිතන්න පුළුවන් අපි කෙල්ලවරක් නැතුව ඔය ඇහෙන් දැකපු රූප ගැන හිත හිත ආස්වාදයෙන් විඳිනවා. කලින් අහපු ශබ්ද ගැන මේ කාම ධාතුවක අපි පැටලී සිටිනවා කියලා අපිට තේරෙන්නේ නැහැ නේ. ආ බලන්න බුදු කෙනෙක් මොන තරම් අවබෝධයකින්ද මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. කාම ධාතු. මේ ඇති වෙන සංකල්ප රාගය කාම ධාතුවක්. නික්කම්ම ධාතු. ඒ නිදාස්සුණු ස්වභාවයත් ධාතුවක්. කාමයන්ගෙන් නිවින්වීමත් ධාතු ස්වභාවයක්. ව්‍යාපාද ධාතු තරහ කියන්නේ ධාතු ස්වභාවයක්. අව්‍යාපාද ධාතු තරහ නැතිවීම කියන්නේ ධාතු ස්වභාවයක්. විහිංසා ධාතු හිංසා කරන්න හිතනවා කියන්නේ ධාතු ස්වභාවයක්. අවිහිංසා ධාතු හිංසාවෙන් තොරව ඉන්නවා කියන්නේ හිංසාවෙන් තොර මානසිකත්වයක් පවත්වනවා කියන්නේ ධාතු ස්වභාවයක්. ආනන්දී මෙන්න මේ ධාතු ගැනත් යමෙක් හරියාකාරව දන්නවා නම් දකින්නවා නම් එයා ධාතු කුසල. ඊට පස්සේ ආනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් ක්‍රම තිබේද? තියෙනවා තවත් ක්‍රම තියෙනවා කියනවා. ආනන්දේ ධාතු තුනක් තියෙනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. භවය ගැන විස්තර කරන තැන මේ විස්තර වෙනවා. කාම ධාතු වේපක්කං චානන්ද කම්මන්නා භවිස්ස. අපිනුකෝ කාම භවං පඤ්ඤායිත නොහේතම් බන්ති. ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං විඤ්ඤාණං බීජං තණ්හා සිනේහෝ. හීන ධාතියා චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා විඤ්ඤාණං පතිට්ඨිතා. බුදුරජාණන් වහන්සේ වදල ආනන්දේ කාම ධාතුවේ විපාක විඳින්න කර්ම සකස් වෙලා නැත්තම් කාම භවයක් තිබේද? කාම ධාතුව එතකොට විඥානේ හීන ධාතුවේ පිහිටියා. හීන ධාතුව කිව්වේ කාම ධාතුව. ආනන්දේ රූප ධාතුවේ විපාක විඳින්න කර්ම සකස් වෙලා නැත්තම් රූප භවයක් තිබේද කියලා අහනවා. අරූප ධාතුවේ විපාක විඳින්න කර්ම සකස් වෙලා නැත්තම් අරූප භවයක් තිබේද කියලා අහනවා. කාම ධාතුව කියලා කියන්නේ එතකොට කාම භවයේ උපදින්න ඕමනායිටිට සකස් වීම. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. ආනන්දේ යම් කලක මේව අවබෝධ කරනවා නම් දන්නවා නම් දකින්න නම් එයාට කියනවා ධාතු කුසල. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් තිබෙනවාද මේ ධාතු ගැන දැනගන්න? තවත් ධාතු කුසල කියලා කියන්න පුළුවන් කමක් තියෙනවද? දැන් අපිට මේකෙන් පේනවා මේ ආනන්ද හාමුදුරුවන්ට මේ ධාතු ගැන අහලා තියෙන දෙසුම් බුදුරජාණන් වහන්සේගෙන් මොනතරම් පළල් දැනීමක් මොනතරම් පළල් මතකයක් තිබුණාද කියලා. දැන් මේ කාලේ ලෝකයේ තියෙන දැනුම කොච්චර වල්මත් වූ දැනුමක්ද කියලා තේරෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් දිහා බලද්දී. ආනන්දේ ධාතු දෙකක් තියෙනවා. සංකත ධාතු, අසංකත ධාතු. මොකද්ද සංකත ධාතු කියන්නේ? අසංකත ධාතු කියන්නේ ඔව් හේතු නිසා සකස් වෙලා තියෙන ස්වභාවය. ඒකට කියනවා සංකත ධාතු. සංකතයක ලක්ෂණ මොකද්ද? උපාදෝ පඤ්ඤා යති. සංකතයක ලක්ෂණයක් තමයි ඒකේ හේතුන් නිසා සකස් වෙච්ච දෙයක තියෙන දකින්න ලැබෙන ස්වභාවය තමයි හට ගැනීම. වයෝ පඤ්ඤා යති වෙනසී යෑම. තිතස්ස අඤ්ඤ තත්ථම් පඤ්ඤා යති. පවතින දේ තුල වෙනස් වීම. එතකොට ඒ ලක්ෂණයෙන් යුක්ත ස්වභාවයට කියනවා සංකත ධාතු. එතකොට බුද්ධ දේශනාවේ විස්තර වෙන්නේ විදිහෙම දරා ගන්න ඕනේ අපි. අපි අලුතෙන් මුකුත් දාන්න හොඳ නැහැ. බුද්ධ දේශනාව දරා ගන්න ඕනේ. බුද්ධ දේශනාව කොහොමද තියෙන්නේ? උපාදෝ පඤ්ඤායති. වායෝ පඤ්ඤායති. තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඒකට අපි අමුතින් අතින් දාන්න දෙයක් නැහැ. මොකද අපිට වැදගත් වෙන්නේ අපේ විග්‍රහයද බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයද? උන්වහන්සේ වදාළ කොහොමද? ඔව් උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් පෙනේ. වයෝ පඤ්ඤායති වෙනසීමක් පෙනේ. තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති පවතන දේ තුළ වෙනස් වීමක් පෙනේ. එතනින් ඇහැට අපි මොකක් කියන්න ඕනේ? එච්චරයි. එතන තමයි ශ්‍රාවකයා ඉන්නේ. අපි උකට අතින් ගන්න කිව්වොත් මොනව හරි නෑ නෑ ඕක නෙමේ මේ මේ දැම් මැරිනවා මේ උපදිනවා. මේ ක්ෂණිකව මැරෙනවා ක්ෂණිකව උපදිනවා මේක දැක්කොත් ඕවන් කියලා කිව්වොත් අපි ඒතර අපිද බුදු වෙලා ඉන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි කවුද? අපි ශ්‍රාවකයෝ. අතර ශ්‍රාවකය හැමතිස්සෙම ඉන්න ඕනේ කොතනද? ජානාති භගවා අහං නජානාමි. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. එතන තමයි ශ්‍රාවකත්වයේ තියෙන්නේ. දැන් රහතන් වහන්සේලා ඒ විදිහට දරාගෙන ආපු නිසා අපට පිරිසිදු මේ ධර්මයේ ලැබුණේ. මේ ධර්මයෙන් බැහැර වෙලා ලෝකේ ඕනම කෙනෙක් ධර්ම මාර්ගයේ කතා කරන්න ගියොත් එයා කතා කරන්නේ අවුලක් විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ පැහැදිච්ච දෙවිනිස් ලෝකය දන්නෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් බැහැර යම් කෙනෙක් නිවන් මඟක් උපදේශයක් දෙන්න ගියොත් ඒ හැම එකක්ම පුතජන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි ආරි ධර්මයේ. එතකොට උන්වහන්සේ දේශනා කරනවා සංකත ධාතුව කෙරෙහි යම් කිසි කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම්, ඒ වගේම අසංකත ධාතුව හේතුඵල ධාමින් හට නොගත් ස්වභාවය මොකද්ද? න උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් පේන්නේ නැහැ. න වයෝ පඤ්ඤායති. වෙනසීමක් පේන්නේ නැහැ. නට්ඨිතස්ස අඤ්ඤතත්ථම් පඤ්ඤායති. පවතින දීතු වෙනසීමක් පේන්නේ එහෙම එකක් නැහැ. එතකොට එහෙම අසංකත ධාතු ස්වභාවයක් තියෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ අසංකත ධාතු ස්වභාවයක් නොතිබුණා නම් සංකත ධාතු ස්වභාවයට අයිති පුද්ගලයාට ගැළවිල්ලක් නැහැ කියලා. මම කොයිතරම් අවබෝධයකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ දැනගත්තා ධාතුන් ගැන ඔක්කොම කියුණා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආයතන කුසල කියලා භික්ෂුවකට කියන්නේ කොහොමද? දැන් ඔන්න ධාතු කුසල විස්තර කළේ. ඉස්සල ධාතු 18ක්, ඊළඟට ධාතු 6ක්, ඊළඟට ආයමත් 6ක්, ඊළඟට ආයමත් 6ක්, ඊළඟට ආයමත් 6ක්, ඊළඟට 3ක්, ඊළඟට 2ක්. බුදුරජාණන් වහන්සේ වදාලා ආයතන චක්ඛෝ පණිමානි ආනන්ද අධ්‍යාත්මික බාහිරානි ආයතනානි. ආනන්දය ආධ්‍යාත්මික බාහිර කියලා ආයතන හයක් තියෙනවා. ඒ තමයි චක්කුංචේව රූපාච. ඇහැ වගේම රූපත්. ඇහැ කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, රූප කියන්නේ බාහිර ආයතනය. සෝතංච සද්දාච. කන කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, ශබ්ද කියන්නේ බාහිර ආයතනය. ගහනංච ගන්ධාච. නාසය කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, ගඳ සුවඳ කියන්නේ බාහිර ආයතනය. ජීවාච රසාච. දිව කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, රසය කියන්නේ බාහිර ආයතනය. කායෝච පොට්ටබ්බාච. කාය කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, පහස කියන්නේ බාහිර ආයතනය. මනෝච ධම්මාච. මනස කියන්නේ ආධ්‍යාත්මික ආයතනේ, අරමුණු කියන්නේ බාහිර ආයතනේ. දැන් එතකොට මේ අධ්‍යාත්මික බාහිර ආයතනානි ආධ්‍යාත්මික බාහිර ආයතන කියලා බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළාට පස්සේ ආයි අපිට මේක අතින් දාන්න දෙයක්, අයින් කරන්න දෙයක්, අමුතු විග්‍රහයක් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඒක ශ්‍රද්ධාවෙන් දරා ගැනීමයි. මොකද ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේයි. අපි මේ සංසාරේ ඇවිද ඇවිද ඉඳලා මේ යන්තම් මේ කර්ම සකස් වී මේ එක එක ලෝකවලට යන්න පාර සකස් වී තිබිල තමයි යන්තම් මේ තිසරණේ ගණ ඇහිලා මේ පොඩ්ඩක් ඇවිල්ලා බණ ටිකක් අහන්නේ. ඒක එහෙම අහලා ධර්මයේ අපි මානෙට ඉඩ දුන්නොත්, අපි අපේ කල්පනාවලට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඒ මොහොතින් ඉඳලා පිරිනව. ඒ බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප ගණනකින්. ආනන්ද යම් කිසි කෙනෙක් ඔය ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන අවබෝධයක් ඇති කරගත්තොත් දැක්කොත් යථා ස්වභාවය එපමණකින් ඒ ආයතන කුසලයි. යථා ස්වභාවය දකින්නට ඒ දන්නවා දකින්නවා කියන්නේ. එයා දකින්නේ මොකද්ද? හේතුන් නිසා හටගන්නා වූ මේවා හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාද කුසලෝ ප්‍රතිත්‍ය සමුප්පාදය. හේතුඵල ධම සකස් වීම ගැන දක්ෂයි කියලා භික්ෂුවකට කියන්න පුළුවන් වන්නේ කොහොමද? ආනන්දේ භික්ෂුව මෙන්න මෙහෙම දැනගන්නවා. ඉමස්මින් සති ඉදං හෝති මේ තිබුණොත් මේ තිබේ. මේ තිබුණොත් මේ තිබේ. හරි ලස්සනයි මේක. මේ තිබුණොත් මේ තිබේ. ඉම සුප්පාදා ඉදං උපජ්ජති මේ ඉපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. මේක තමයි ලෝකේ තිබෙන ආර්ය න්‍යාය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨත්වයේ කරා මිනිස්සෙක් ගෙනියන සමීකරණය. එතකොට මේ ආර්ය න්‍යාය ඔස්සේ තමයි සම්පූර්ණයෙන්ම හේතුඵල ධර්ම දිහා යා බලන්නේ, විමසා බලන්නේ. මේ ආර්ය න්‍යායට විමසා බලන්න තියෙන දේ විමසා බලන්න නැතුව සමහරු ඇති කර ගන්නවා මෙන්න මෙහෙම. එයාට ඕනි ආයතන. දැන් බුදුරජාණන් වහන්සේ ආයතන වෙනම අතන දේශනා දැක්කන ආයතන කුසලෝ. ආයතන දිහා වෙනම බලන්න. ධාතු කුසලෝ. ධාතු බලන්න. පටිච්චසමුපාද කුසලෝ. මේ වගේ තියෙනවා. සමහරු මේව ඕනේ එකට අනල බලන්න යාට. මගෙන් අහනවා අනන්නේ කොහොමද මේක? එකට බලන්නේ කොහොමද කියලා. පංච පාදානස්කන්ධය එකට කොහොම මේක ඔක්කොම එකට බලන්නේ කොහොමද? මම එකට බලන්නේ මොකටද? ඒ මොකද නෙමෙයි, එයාට ඕනකම තියෙන්නේ ශ්‍රාවකත්වයකට එන්න නෙමෙයි. තමන්ගේ දෙයක් හදාගන්න. තමන්ගේ ක්‍රමයක් හදාගන්න. තමන්ගේ දෙයක් හදාගන්න ඕන වෙන්නේ ශ්‍රාවකත්වයකට එන්නේ නැතුව. ඉතින් ඊට පස්සේ යාගන්නේ මේකෙන් ඔක්කොම එකට අනලා මියාගේ සාම්පලයක් හදාගන්න. හදලා කියන්නේ මේ ඔක්කොම කරුණෝස්සේ මම මගේ සාම්පලයක් හදාගත්තේ, මෙන්න මගේ සාම්පලෙ. ඒකටයි මේ හදන්නේ. වැරදුනා කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ ධාතු ගැන බලන්න කිව්වා නම් එයා නිහතමානී ශ්‍රාවකෙක් නම් ධාතු ගැන මේ විදිහට බලනවා. ආයතන ගැන බලන්න කිව්වා නම් එයා නිහතමානී ශ්‍රාවකෙක් නම් ආයතන ගැන මේ විදිහට බලනවා. පටිච්චසමුප්පාදය ගැන බලන්න කිව්වා නම් ඒ විදිහට බලනවා. ස්කන්ධ ගැන බලන්න කිව්වා නම් ඒ විදිහට බලනවා. අර පංචපාදානස්කන්ධය ගැන බලන්න ඕන කෙනාට පංචපාදානස්කන්ධයේ ස්වභාවය හොඳට තේරුම් ගන්න නම් පටිච්චසමුප්පාදයේ ඉස්සෙල්ලා යා හොඳට විමසන්න ඕනේ. පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැත්නම් එයාට පංචපාදානස්කන්ධේ කොහෙත්ම තේරෙන්නේ නැත. ඒ හේතුඵල ධහම සකස් වෙන ආකාරය දන්නේ නැත්නම් හේතුඵල ධහමින් සකස් වූ දේ දකින්න කොහොමද? ආනික ඉමස්මින් සති ඉදං හෝති මේ තිබුණොත් මේ තිබේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ උපදීමෙන් මේ උපදී. එතකොට ඒ දෙක අයිති සමුදේට. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඉපදුනොත් මේ උපදී. මේ ඉපදීමෙන් මේ උපදී කියන න්‍යාය හට ගැනීම පිළිබඳ න්‍යායයි. න්‍යාය ධම්මටිති ධම්ම න්‍යාම හට ගැනීම පිළිබඳ න්‍යාය. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති වුනොත් මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. එය නිරෝධය ගැන න්‍යාය. එතකොට පටිච්චසමුප්පාදේ දන්නවා කියලා කියන්නේ එයා සමුදය ගැන න්‍යායක් දැනගන්න ඕනේ, නිරෝධය ගැන න්‍යායක් දැනගන්න ඕනේ. මේක පටලවා ගන්න කෙනෙක් සමුදය ගැන විතරක් පොඩ්ඩක් එහෙම මෙහෙම ඉගෙනගෙන හිට නිරෝධය ගැන නොසලකා වාදයක් හදා ගන්නවා, මතයක් ගොඩනගා ගන්න හදනවා, අන්න වරදිනවා. බුදුරජාණන් වහන්සේට තියෙනවා මහා කරුණාවක්. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ශ්‍රාවකයන් පටලවන්න නෙවෙයි, ශ්‍රාවකයාට පැහැදිලි දැක්මක් ජීවිතය ගැන ලබා දීමටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මහණෙනි, ඔන්නෝයි න්‍යායෙන් විස්තර වෙන්නේ මෙන්න මේකයි කියලා ඔන්න විස්තර කරනවා. යදිදන් ඒ කියන්නේ ওই න්‍යායෙන් මොකද්ද න්‍යාය? ආර න්‍යාය මොකද්ද? මේ ඇතිකල්ලි මේ ඇත, මේ ඉපදීමෙන් මේ උපදී. සමුදය ගැන න්‍යාය. ඊළඟට මේ නැතිකල්ලි මේ නැත, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ නිරෝධය ගැන න්‍යාය ආයි මේකයි කියනවා කියලා විස්තර කරනවා අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව හේතු වීමෙන් අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරයන්ගේ පැවැත්ම තියෙනවා සංඛාර පත්‍ය විඥානං සංස්කාරයන්ගේ හේතුවෙන් විඥානය ඇති වෙනවා විඥාන පත්‍ය නාම රූපං විඥානයේ හේතු වීමෙන් නාම රූපය හට ගන්නවා නාම රූප පත්‍ය සලායතන නාම රූප හේතු කරගෙන ආයතන හයක් ඇති වෙනවා දැන් මේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා වෙනම දේශනා තියෙනවා බුද්ධ දේශනා ඒක ආයි වෙනම විශේෂ කරීර කතා කරලා තියෙනවා වෙනම විෂයක් හැටියට නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං සාරිපුත්ත මහරහතන් වහන්සේ එකතැනක නල කලාපි කියන දේශනාවේ බටමිටිය උපමා කරගත් දේශනා උන්වහන්සේ පෙන්වා දුන්නා මේ විඥාන නාම රූප කියන එකේ අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙන මොකක් වගේද බටමිටි දෙකක් හේතු කරලා තියෙනවා වගේ කියන එකට එකක් එතකොට ඒක කියන එකක් ඇද්දොත් අනිත් එක වැටෙනවා එතකොට බටමිටි දෙක හේතු කරලා තියෙනවා එකක් ඇද්දොත් අනිත් එක වෙනවා එහෙනම් මේ හේතුව බොහොම අඩමානට තියෙන හේතුවක් නැත්නම් ඇද්දොත් වැටෙන්නේ කොහොමද එතකොට මේ මේ මේ ක්‍රියාකාරීත්වය එහෙම මේ අඩමානට හැදිච්ච එකක් නමුත් අවිද්‍යාවෙන් වැහිලා නිසා මේ එකක්වත් අපිට ප්‍රකට වෙන්නේ නැහැ ඉතින් අර අපිට තියෙන උනේ ශ්‍රද්ධාව ඒව ඒ ඒ අයුරින් බලන්න නාම රූප හේතු කරගෙන ආයතන ආය හට ගන්නවා ඊළඟට සලායතන පත්‍ය පස්සෝ ආයතන හේතු කොටගෙන තමයි ස්පර්ශය ඇති වෙන්නේ බාහිර ලෝකයත් එක්ක විඥානී සම්බන්ධ වෙලා දෙන්නේ ස්පර්ශය කියන්නේ තින්න සංගති පස්සෝ නේ කරුණු තුනක එක්වීමනේ ස්පර්ශින් කරන්නේ පස්ස පච්චය වේදනා ඒ ස්පර්ශයෙන් තමයි විඳීම ඇති වෙන්නේ වේදනා පච්චය තණ්හා ඒ විඳීම ඇති වුණාම ඒ විඳීම හේතු කරගෙන තමයි පුද්ගලයෙකුට ආසාවක් ඇතිවන්නේ ආසාවක් ඇතිවන්නේ විඳීමක් නිසා තණ්හා පච්චය උපාදාන ඒ ආසාව හේතු කරගෙන තමයි ඒ දෙයට අහුවෙන්නේ බැඳිලා යන්නේ ග්‍රහණය වෙන්නේ උපාදාන පත්‍ය භවෝ ඒ ආකාරයට යා බැඳිලා ගිහිල්ලා ග්‍රහණය වෙලා ගිහිල්ලා කරන ක්‍රියාවෙන් තමයි භවයක් හටගන්නේ භව පත්‍ය ජාති ඒ භවය හට ගැනීම නිසා තමයි උපතක් කරා යන්නේ ඉපදීම සිද්ධවන්නේ ජාති පත්‍ය ඉපදීම හේතු කරගෙන ජරාවට පත්වීම මරණය ශෝක වැළපීම් දුක් දුම් නසුතුංග නිමේ සියල්ල සිද්ධවන දැන් බලන්න මේ ඔක්කොම කොමක් ප්‍රතිින තියෙන්නේ ජාතිපච්චය ඉපදීමේ තුන් හරි පැහැදිලි එතකොට බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් බුද්ධ දේශනාවල ජරා මරණ හරි ලස්සනට මේ මොහොතේ ජරා මේ මොහොතේ මරණ නෙමෙයි විස්තර කරලා තියෙන්නේ කොහොමද ජරා මරණ විස්තර කරලා තියෙන්නේ කණ්ඩිච්චං පාලිච්චං වලිත්තචත කණ්ඩිච්චං කියන්නේ දත් කැඩෙනවා පාලිච්චං කියන්නේ කෙස් සිදෙනවා වලිත්තචත කියන්නේ හාම රැලි වැටෙනවා ආයිනෝ සංහානි ආයස ගෙවිල යනවා ඉන්ද්‍රියානම් පරිපාකු ඉන්ද්‍රියම් මෝරල යනවා මේවට කියන්නේ මොනවද ජරා මරණත් ඒ විදිහට විසර කරලා තියෙනවා චුති චවනතා බේද අන්තර දාන මච්චු මරණං කාල කිරියා හරි ලස්සන චුති කියනවා මරණයට කියනම චවනතා චුත වෙන ස්වභාවය මේ ක්ෂණික එකක් නෙමෙයි මේ කියන්නේ හරියටම නිවැරදිව බුද්ධ දේශනා කරේ හිත පහදව ගන්න ඕනේ ජරා මරණ ශෝක වැළ පරිදේව කියන්නේ වැළපීම වැළපීම වැළපීම දුක් දුම්නස් කායික දුක් දුක් කියන්නේ කායික දුක් කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං වේදිතං කායික වශයෙන් ඇතිවන ස්පර්ශයෙන් ඇතිවන්නා වූ විඳින ස්වභාවිත දුක දුක දෝමනස්සං චේතසිකං දුක්ඛං අසාතං දෝමනස් මානසික ඇතිවන්නා දුක් මේ ඔක්කොම හටගන්නේ ජාතිපච්චය කොමකින් හටගන්නේ ඉපදීමෙන් එතකොට බුද්ධ දේශනාව ඉපදීම නිසා මේ සිදු වෙනවා කියලා අවබෝධයෙන්ම ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට නිහතමානී ශ්‍රාවකයා ආංගී ප්‍රකාශය සිතෙහි දරා ගන්නවා දරාගෙන ජීවිතයේ දුක්ඛම් කටළු අභියස අර දිසුම ගලපා ගන්නවා ආ මට ඉපදින තාක් මේ ප්‍රශ්නේ නම් තියෙනවා ඊට පස්සේ ආ දරාගත්තා ඉපදින්නේ භවය හැදෙන තාක් මේ ප්‍රශ්නේ මට තියෙනවා යා හොඳ ලස්සනට පටිච්චසමුපාදේ මෙන්නයි කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟට එව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස සමුදයෝ හෝති මේ සමස්ත දුකම මේ සමස්ත දුක් රාශියම සම්භවය හට ගැනීම තියෙන්නේ ඔය විදියටයි කියනවා ඔය විදියට කියන්නේ ආර්ය න්‍යායට අනුවයි කියන මේක තියෙන්නේ මේ තිබුණොත් මේ තියෙනවා මේ උපදිනකොට මේ උපදිනවා කියන ධර්මතාවයට අනුවයි කියනවා මේ දුක තියෙන්නේ බලන්න මේ පුදුම පුදුම එකක් මේ වැඩි පුදුම ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2500 ගණනකට කලින් මිනිසුන්ට කියනකොට ඒ මිනිස්සු මේක වේගෙන් ආවෝද කළා ඒ මිනිස්සු සිහියෙන් දියුනේ සිහිය තියෙනවා හොඳට මානසික වීරිය තියෙනවා අකුසල් දුරු කිරීමේ කුසල් වැඩි වීමේ යෝනිසෝ මානසිකාරය තියෙනවා මේ කාලේ ඒකනේ අපි මේ මොනතරම් මේකට මේ හයිරන් අල්ලන්න ඕනද මේක පාඩම් කරගන්න ආන් ඒකයි එතකොට මේ දැන් මිනිසයාගේ ජීවිතයේ තියෙන ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න පුළුවන් කුසලතා අඩුයි එහෙනම් ඒකෙන් අපිට බේරෙන්න තියෙන්නේ එක දෙයකට පැමිණීමෙන් මොකද්ද ශ්‍රද්ධාවට පැමිණීමෙන් සිතේ පහදා ගැනීම ඇතිවීමෙන් අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා අවිද්‍යාවම ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් අවිද්‍යාවම ඉතිරි නැතුව නිරුද්ධ වුණා කියන්නේ මොකද්ද විද්‍යාව සම්පූර්ණයෙන්ම පහළ වුණා කියන එක. එතකොට විද්‍යාව සම්පූර්ණයෙන්ම පහළ වුණා කියන්නේ මොකද්ද? චතුරාරි සත්‍ය ධර්මයේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥාන වශයෙන් ආબોධ වුණා කියන එක. මේකත් පටලව ගන්නවා සමහර බුද්ධ දේශනා තේරුම් ගන්න නැතු. දැන් ඔන්න බුද්ධ දේශනාවක් මට හම්බුණා අංගුත්තර නිකායේ තියෙනවා. වජිරූපම වජිරූපම කියලා මේ දියමන්ති උපමා කරලා තියෙනවා රහතන් වහන්සේට. ඒකෙන් රහත් වුණාම එයා දියමන්ති බවට පත් වෙනවද? එහෙනම් රහතන් වහන්සේගේ චිත්ත විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ කියන අර්ථයට රහතන් වහන්සේ උපමා කරනවා දියමන්ති වගේ කියලා. සෝතාපන්න වෙච්ච කෙනාට උපමාවක් තියෙනවා විදුලි එළියක් විදුලි කොටනකට දකින්නවා වගේ කියලා. එතන මේ උපමාවක්. එතකොට මේ අයෝනිසෝ මනසිකාරයේ දෙන කෙනා මේ උපමාව තේරුම් ගන්නේ නැහැ. මේ උපමාව හිතන මේක විදුලි කොටනවා වගේ හට තේරෙන්න ඕන කියලා. විදුලි කොටනවා වගේ නිවන දකින්න ඕන කියලා මොහොතකට හරි. මොහොතකට හරි විදුලි කොටනවා වගේ දැක්කනම් රාග ද්වේෂම ප්‍රහාණය වුණා නම් ආයි හටගන්නේ නැහැ නේ. එක තප්පරයකට රාග ද්වේෂම මුළුමනින්ම ප්‍රහාණය වුණා නම් ආයි හටගන්නේ නැහැ. තප්පරයකට හරි නිබ්බාණං කියන්නේ මොකද්ද? රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං. රාග දේශ මෝහ ක්ෂේවීම නිවනයි. ඒක එක තප්පරයකට හරි හටගත්තනම් හටගත්තමයි. එහෙනම් රාතන් වහන්සේ ඊට පස්සේ ආයෙකක්වත් හටගන්න විදියක් ඒ උපමාපාව වැරදි විදියට පැටලිලා තියෙන අවස්ථාවල් අපිට දකින්න ලැබෙනවා. මේක ක්ෂණයකට එකපාරට විදිල්ල කොටනවා වගේ මෙයාට අරමුණු වෙන්න ඕනේ නිවන. ඔක්කොම නිකන් නොදෙන යන්න ඕනේ හොස් ගාලා. එතකොට මේ මොකද මේ උපමාව තේරුම් ගන්න බැරි අනවබෝධියට තමන්ටම උපමාව තේරුම් ගන්න ශක්තියක් නැතිකමෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. එතකොට උපමාව නොතේරුම්කමම තේරුණා කියලා පෙන්වන්න හැදුවොත් හානාරබුදු. එතන කියන්නේ මොකද්ද? සෝතාපන්න ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය දෙමින් මේක ගලප ගන්නවා. නැවත නැවත එයාගේ වැටීම පැහැදිලි වෙනවා. අපි මේ පැහැදිලිම වැඩි විලා තියෙන්නේ නැහැ කියන එකයි. ඒතර ඒක මේ භාවනා කරගෙනට නියුන අරමුණ වෙනවා කියලා ගන්න විවා මේ පසු කාලින මතිමතාන්තරය. බුදුරජාන් වහන්සේ දේශනා කළේ තියෙන දුක් අවබෝධ කරගන්න සෝතාපන්න එක්ක මේක සත්‍යයයි කියලා දැනගන්න ඕනේ. සත්‍ය ඥානෙ. ඊළඟට දුක්ඛ සමුදය. දුක හට ගැනීමයි කියලා කියන්නේ මේ මේ විදිහට හටගන්නේ පටිච්ච සමුප්පාදයට අනුව යා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක තුල මේ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ මේ තුنين තමයි මේ දුකට වමනා කරන සම්පූර්ණ රුකුල් දීම තියෙන්නේ කියලා යා දැනගන්න ඊළඟට ආරි න්‍යායන් යාල්ලා ගන්නවා මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා එතකොට ඒක නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ කරගන්නේ කොහොමද මේ හැම අංගයක්ම හේතු නිසා සකස් වෙන අනිත්‍ය දේවල් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන තේරුම් ගෙන ලෑට ආවට පස්සේ දුක්ඛ නිරෝධයට තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේ තෘෂ්ණාව තියෙන්නේ කොහොමද යෝ තස්සායේව තණ්හාය ආශේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුති අනාලයෝ මේ තෘෂ්ණාවම ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද දුරු වීමක් ඇද්ද ආලය අත්හැරීමක් ඇද්ද මේ තමයි දුක්ඛ නිරෝධය එතකොට මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ තෘෂ්ණාව නිරුද්ධ වීම ඒක තැන කාලන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ නිකෙලස් රහතන් වහන්සේ ගැන විස්තරයක් අහනවා මේ රහත් උනාට පස්සේ උන්වහන්සේලට හැම තිස්සෙම ඒ අවබෝධය තුළම ඉන්නවද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒක මෙහෙමයි කියන්න ඕන කියනවා. යමෙක් ඉන්න අතපය නැහැ. එතකොට යා හැම තිස්සෙම මාගේ අතපය නැත කීක හිතේ හිටින්නේ නැහැ. නමුත් එයා යම් දවසක අත සිහි කරනවාද? එයා දන්නවා අත නැත. යම් දවසක පය සිහි කරනවාද? එයා දන්නවා යම් දවසක යා රාගේ සිහි කරනවාද? රාගේ සිහි කළ නොහැක. රාගේ ප්‍රහීන වී ඇත. සුභා තේරණිය කියනවා අර සල්ලාලයාට ඔබ කියනවා රාගේ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මම ඒක වමනේ දෙවවා කියනවා ආන්නේක දුක්ඛ නිරෝධේ ස්පර්ශ කළා ඒකනේ දුක්ඛ නිරෝධය කියන්නේ එහෙම නැතු මේ විදිලු කොටනවා වගේ ඇති වෙලා සෝවන් වුණා ඒවා අවුල් ඒවා අර්බුද ඒ උපමාව තේරුම් ගන්න බැරි කම එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න කොහොමද මේ ඉතිරි නැතු නොවැල්මෙන් පරිපූර්ණ වශයෙන් අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර අවිද්‍යාවෙන් හට ගන්නා වූ අවිද්‍යාව හේතු කොටගෙන සකස් වන්නා වූ සංස්කාරයක්ද ඒ සංස්කාර නිරුද්ධ වෙන දැන් බලන්න අදිමුත්ත කියන ස්වාමින් වහන්සේ හොරු අල්ලලා අරගෙන ගියා මරන්න දැන් අරගෙන ගිහිල්ලා බිල්ලට දෙන්න ලෑස්ති කරලා දැන් ඇදගෙන ගිහිල්ලා පොඩි දැන් පුංචිනි පොඩි ස්වාමීන් ඇදගෙන ගිහිල්ලා දැන් මා ඉස්සරහට hinawe me innawa හොරුන්ට හරි පුදුමයි හොරු කිව්ව මේක මහා මහා විස්මිත දෙයක් කිව්වා මේ අද උනේ අපි මෙතනට එක එක ಜಾති අය මැතිවරු අල්ලන් ආවා කිව්වා මහා සිටුවරු අල්ලගෙන ආවා කිව්වා කෝටිපති අපි අල්ලන් ආවා කිව්වා මෙතෙන් දාවට පස්සේ අබේ දානේ ඉල්ලලා පිළ වැල්ල පිනු අඬනවා උභවහන්සේ බොහොම පුංචි හුරු බෝටි භික්ෂුවක් උභවහන්සේගේ සම බබලනවා කිව්වා හිනාම බබලනවා කිව්වා මූණ දිලිසනවා කිව්වා මොකද මේ කියලා ඇහුවා මරණය කියන්නේ මට සමීප වෙච්ච ලිඩක් කිව්වා කාටවත් තේරෙන්නේ නැහැ මේ කියපු ලස්සන උත්තරේ හොරු ටික විශ්මයටපත් වුණා මරණය කියන්නේ සමීප වෙච්ච ලිඩක් මම දංගෙදී නිදහස් වුණා කිව්වා මරණය නැමෙති තමත් පුදුම වුණා හොරු ටික ඈ මොකද්ද ඒ කියලා ඊට පස්සේ අදිමුත්ත සාතන් වහන්සේ විස්තර කළ දුන්නා මේ මට මරණය කියන්නේ සනිබුතිලක් දංගිරි නිදහසන වගේ කිව්වා මං පඩියක් බලාගෙන ඉන්න කෙනෙක් වගේ මම මේ බලාගෙන ඉන්න පිරුණම් පාන්න කිව්වා ඇඟ ඉරි වැටිලා ගියා අතීති විච ආවිද වීචි කළා ඒ ප්‍රඥාව අපට දෙන්න කිව්වා එකල හොරු මෙකල හොරුන්ට වඩා විනාශින් යන්නේ එතනේ ආන් එකල හොරු තුලක් තිබුණා සිහි උපදවන්න පුළුවන් හැකියාව වීරිය උපදවන්න පුළුවන් හැකියාව ප්‍රඥාව උපදවන්න පුළුවන් හැකියාව මෙකල හොරුන්ට තියා ආ දන්නෝ දන්ති එතකොට ආන් වෙනස කවුද කියලා මේක කියලා දුන්නේ කොහොමද කියලා මේ වෙනස් වුනේ ආන් සෙවත්පුර වැඩ සිටිනවා කිව්වා මට මේ මාර්ගය පෙන්වා දීපු මාගේ ශාස්ත්‍රුන් වහන්සේ අනේ එක්කගෙන යන්න කිව්වා ඒ සියලු දෙනා රහතන් වහන්සේලා වෙලා ඉවර වුණේ ආනේකයි ඒ අවබෝධයට තමයි අවබෝධය කියන්නේ ඒක නිකලිස් එකක් ඒක දෘෂ්ටියක් නෙමෙයි ඒක වාදයක් නෙමෙයි ඒක මතවාදයක් නෙමෙයි ඒක රණ්ඩු වැල්ලිල්ලක් නෙමෙයි අවිද්‍යාවෙන් හටගන්නා වූ සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. ඒ විඥානික භවපෑමට සකස් වූ විඥානේ නිරුද්ධ වෙලා යනවා. ඒ විඥානයගේ නිරෝධයෙන් ඔව් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන නාමත් පටිවිආපෝ තීජෝ වාය කියන සතර මා ධාතුන් හටගත් රූපත් මේ ඔක්කොම අවිද්‍යා සහගතව සකස් වෙච්ච නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරෝධයෙන් ආයතන හය නිරුද්ධ වෙලා යනවා. ආයතනය නිරෝධයෙන් ස්පර්ශය ඒකෙන් අර එකතු වෙලා ආයේ පටිසම්පාද හැදෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විදීම නිරුද්ධ වෙලා යනවා. විදීම නිරුද්ධ වීමෙන් තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවම නිරුද්ධ වෙලා යනවා. ඒ තණ්හාව නිරුද්ධ වීමෙන් ඔව් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බතු උපාදාන, ආත්වාද උපාදාන කියන මේ පුද්ගලයෙන් අහුවෙන කරුණු හතරෙන් මෙයා නිදහස් වෙනවා. ඊට පස්සේ චේතනාවක් උපන්නාට කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද පටිසම්පාදින් රාතන් වහන්සේ හිතනවානේ, රාතන් වහන්සේ සක්මන් කරනවා, දානි වන්දනවා, ගමන් කරනවා, දානි දුන්නොත් මිනිස්සු පිං රැස් වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සීකල් ලැබන්දත් පිං රැස් වෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච බෝධින් වහන්සේ සේවන සෙල්ලපු ඒ ගෲප් සේවෙන්දත් වින්දස් සිටවනේ. ඉතින් ඒ නිසා එතකොට උපාදාන නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ විපාක වෙනස කර්ම සකස් වෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් විපාක වෙනස කර්ම සකස් වෙන ස්වභාවය නිරුද්ධ වීලා නම් විඥානයේ පෝෂණය වන්නේ නැත. වැඩෙන්න විඥානය සකස් වන්නේ නැත. මොකද වෙන්නේ? උපත කරා යන්න දෙයක් නැත. ජාති නිරෝධං ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් නාකි වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, කායික දුක් නැහැ, මානසික දුක් නැහැ, සුසුම් වෙලී නැහැ, අනේ අපොයි කියන වැළපීම් නැහැ, මොකුත් නැහැ. මේ ආකාරයෙන් සියලු දුක් නිමවටපත් වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන ක්‍රමේ හඳුනාගෙන ඒක තේරුම් ගැනීම, ඒක අවබෝධ කිරීම ආර්ය න්‍යාය ඔස්සේ තමයි කළ යුත්තේ. ආනන්ද යම් කලෙක මේ භික්ෂුව මේ ප්‍රතිති සමුත්පාදය හේතු ප්‍රත්‍යයන්ගේ හටගන්න ආකාරයත් නිරුද්ධ වන ආකාරයත් දනීද දකීද, ඒට කියනවා පටිච්ච සමුප්පාද කුසල. ඊළඟට තියෙනවා ඥානයක්, බුදුරජාණන් වහන්සේගේ ඥානයක් තියෙනවා ඨානාඨාන ඥානය කියලා. එතකොට ඒ ගැන දන්නා කෙනා, දක්ෂ විදිහට ඒක තේරුම් ගන්න කෙනා කවුද? ඨානාඨාන කුසල බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය. එතකොට ඒ ඨානාඨාන, ඨාන කියන්නේ විය හැකි, අඨාන කියන්නේ නොවිය හැකි. අඨාන මේතං අනවකාසෝ, විය නොහැකි එකක්. අනවකාශෝ අවකාශයක් නෑ. යම් දික්ටි සම්පන්න පුද්ගලෝ, යම් කිසි දික්ටි සම්පන්න පුද්ගලෙක් චතුරාර්ය සත්‍ය දර්ශනෙට පැමිණිච්ච, චතුරාර්ය සත්‍ය අවබෝධයට පැමිණිච්ච පුද්ගලෙක් කංචි සංඛාරං නිච්ඡතෝ උපගච්ඡේ, හේතු ප්‍රත්‍යයෙන් හටගත් යම් කිසි දෙයක් නිට්ඨ්‍ය වශයෙන් ගනීද නේතං ඨානං විජ්ජති, ඒක නිට්ඨ්‍ය වශයෙන් ගන්නේ යන කරුණ වෙන්න බැරි දෙයක් කියනවා. ඒක වෙන්නේ බැරි දෙයක් කියලා එයා දැනගන්නවා කියන පජානා. තානං කෝයේ තං විජ්ජති, මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියනවා. යම් පුතුජ්ජනෝ, යම් පුතුජ්ජනේ මේ ලෝකේ යම් කිසි සංස්කාරයක් නොවෙනස්ව තියනවාද, වෙනස් නොවි නිට්ටව තියනවාද, සදාකාලිකව තියනවා, තියනවා කියන දෘෂ්ටියට පැමිණෙන්නේ කියන කරුණ වෙන්න පුළුවන් කියනවා. ඒතොර යම් කිසි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් සදාකාලිකව වෙනස් නොවි තියනවා කියන දෘෂ්ටියට එන්නේ කවුද? පුතජ්ජනයා. ඒක වෙන්න පුළුවන් කෙනා පුතජ්ජනයෙකුට නම්, ඒක දෘෂ්ටි සම්පන්න කෙනෙකුට වෙන්න ඒක වෙන්න බෑ කියනවා. ආන් ඒ ගැන යන්න දැනුමක් තියෙනවා කියන ඨානාඨාන කුසල. ඊළඟට යම් දෘෂ්ටි සම්පන්න පුද්ගලෙක් මේ ලෝකේ යම් කිසි සංස්කාරයක් සැපයි කියලා, ඒක ස්ථිර වූ සැපයකින් යුක්තයි කියලා හේතු ප්‍රත්‍යයෙන් අටගත්තු දෙයක් ගන්නේ යන කරුණ වෙන්න බෑ කියනවා. නමුත් වෙන්න පුළුවන් කියනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් සැපයි කියලා. ස්ථිර සැපයකින් යුක්තයි කියලා රැවටිලා ගන්නවා කියනවා කවුද? පුතඥයා නම් ඒක කරයි කියනවා. ඊළඟට යම් දෘෂ්ටි සම්පන්න පුද්ගලෙක් යම් කිසි දෙයක් ආත්ම වශයෙන් ගන්නේය. ඒ කියන්නේ ඔව් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ය මේක ඔව් ස්ථිර වූ එකක් ය. ඒකට මමිය මාගේ ආත්මය කියලා බලපවත්මක් කරන්න පුළුවන් ය කියලා දෘෂ්ටියක් ගන්නේ කියන කාරණේ නම් වෙන්න බෑ කියනවා. නමුත් ඒක වෙන්න පුළුවන් කියන පුතඥ කෙනාට යම් කිසි දෙයක් ආත්ම වශයෙන් ගන්න පුළුවන් කියන පුතඥෙක් කෙනාට ඇයි මේ අර මූලපරේ සූත්‍රයේ තියෙන නිබ්බානතු සංජානාති නිවන කියන එකත් ගන්නවා මේ පුතඥ පුද්ගලයා ආත්මයක් හැටියට. ඒ මොකද හේතුව? ඒ පුද්ගලයා ඒක ගැන දන්නේ නැහැ. ඊළඟට තියෙනවා අට්ඨානමේතං අනවකාශෝ අවකාශ රහිතයි වෙන්න බැරි දෙයක්. දිට්ඨි සම්පන්න පුද්ගලයා මාතරන් ජීවිතා වෝරෝපෙය්‍ය මව්ගේ ජීවිතය තොර කරන්නේය වෙන්න බෑ කියනවා. ඇයි මව්ගේ ජීවිතය තොර කරන්නේ කියන එක වෙන්න බැරි? දිට්ඨි සම්පන්න පුද්ගලයා සත්පුරුෂයෙක්. එයා සත්පුරුෂයෙක්. එයා හැමතිස්සෙම කෘතගුණ සලකන කෙනෙක්. හොඳ නරක ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. එයා මව්ව ගුණ වශයෙන් හඳුනා ගන්නා කෙනෙක්. එයා ගැතින් වෙන්න බෑ කියනවා ඒක. පුතඥ කෙනෙක් කතින් නම් අන්න වෙන්න පුළුවන් කියනවා. මව් ඝාතනේ වීම. පුතඥයා තින් වෙන්න පුළුවන් කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුද්ද ඉවරිනකටම කොහෙද වැඩි කෙලීම? ඔව්. කපිලවස්තු නුවරට ගියා පියා බලන්න, ප්‍රජාපති ගෞතමී බලන්න ගිහිල්ලා ධර්මයේ දිස්පීරගත්ත මෑණියෝ හිටපු තවතිසාවට ගිහිල්ලා ධර්ම මේ මොනද සත්පුරුෂ ගුණ? සාරිපුත්ත මහා රහතන් වහන්සේ පිරුණන් පාන්න හැම එකක්ම මේ කරගෙන ගමටම වැඩියන්නේ මව් හොයාගෙන කියලා. අන්තිමට මව් මාර්ගඵල අවබෝධ කරලා සසරෙන් නිදහස් කළා තමයි පිරුණන් පෑවේ. සත්පුරුෂ ගුණ මේ. මහණෙනි දෘෂ්ටි සම්පන්න පුද්ගලයා බලන්න එතකොට මේ දිට්ටි සම්පන්න බව ජීවිතේට කොච්චර රැකවරණයක්ද නේ? සංස්කාර නිත්‍ය වශයෙන් ගන්න නැත්නම්, සැප වශයෙන් ගන්න නැත්නම්, අනාත්ම වශයෙන් ගන්න නැත්නම්, ඒ හැමතිස්සෙම යථාර්ථයේ ඉදිරියේ ඉන්න කෙනෙක් නේ. යථාභූත ඥානයක් ඇතුව ඉන්න කෙනෙක් නේ. යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනෙක් නේ. එයාගේ ඇති මව මැරෙන්නේ නැත්නම්, පියා මැරෙන්නේ නැත්නම් කොච්චර මේ වාසනාවන්ත පුද්ගලෙක්ද? ඒක වෙන්න බෑ කියනවා. පියා ඝාත නෙවෙයි කියලා. යම් පුතුජනෝ පුතඥයෙන් නම් පුළුවන් කෙන පියා මරන්නේ. පුතඥයෙ පුළුවන් කියන්නේ. දෘෂ්ටි වරදුනත් ඒත් පුළුවන් කරන්න. කල්පනා කළොත් මෙතනම අවේක් නැත පියාක් නැත ධාතු ගොඩක් ය. ධාතු ගොඩකින් ධාතු ගොඩක් ඉස්පා මේ කාගණ යාම විතරයි කඩුවකින් කැපුවොත් වෙන්නේ. එහෙම කීප හිටියේ නැද්ද ඒ කාලේ බුද්ධ කාලේ? හිටියනේ කිව්වා මේ සත්‍යෙක් මේ ගංගානංගගේ මේ කෙරෙළුන් ද අර කෙරෙළු දාන පිරාගෙන ගියත් වෙන්නා වූ පිනක් නැත කිව්වා. ඒ කෙරෙළු මේ කෙරෙළුට මිනිස්සු කපාගෙන ගියත් පවක් නැතේ කිව්වා. ඒකේ ඒ කැපුවා කියන්නේ මොකක්ව සත්‍යයක් නැහැ කිව්වා. ධාතු ගොඩකින් ධාතු ගොඩක් ගියා කිව්වා. බලන්න මේ දෘෂ්ටි වල තියෙන භයානක කමනේ. ආන් උන්දලනම් කරයි ඕක. එතකොට දෘෂ්ටි සම්පන්න පුද්ගලයා අරහන්තන් ජීවිතාවෝරෝපී රාතුන්ගේ ජීවිත විනාශ කරන්නේ කියන කරුණ වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කෙනෙක් ඉන්න පුළුවන් රාතන් වාසී නමක් යන්න පුළුවන් කවුරුත් අඳුනන්නේ නැහැ. නමුත් දිට්ටි සම්පන්න පුද්ගලයා දැන දැන සතෙක් මරන්නේ නැහැ නේ. එයා ගැති මේ අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. දැන දැන සතෙක් මරණේ කිනා ගැතින් ඕක වෙන්නේ. පුතඥයාගේ අතින් වෙන්න පුළුවන් කියනවා. පුතඥ කෙනෙකු ගැති වෙන්න පුළුවන් කියනවා. නැත්තම් කොහොමද මේ දිට්ටි සම්පන්න පුද්ගලෙක් මෙයා රහත්ද මෙයා නැද්ද කියලා හොයාගන්නේ? එයාට තියෙන මොකද්ද? එයා ශීලයක පිළිහිටලා ඉන්න තාක්කල් මෙයාට යරමුණ එයාට කවදාවත් තියාගෙන ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැත. ඒ නිසා එයාට සිද්ධ වෙන්නේ නැහැ. අට්ඨාන මේතං අනවකාසෝ දිට්ටි සම්පන්න පුද්ගලයාගේ වෙන්නේ නැහැ. ඊළඟ එක දුට්ඨ චිත්තෝ දුෂ්ට වූ සිටින් තථාගතස්ස ලෝහිතං උප්පාදෙය්‍ය. තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් लेसोलवान्ने की न कारण सिद्ध विन्ने की न दुष्ट सिटिंग ऐतन जीव का बेहत कलाने अरे देवदत्त उड़े इन्द लगाले पेल्लू विलावे बुद्ध रजान ने हाँ सिवे पाल्यक की क दमागे न वड़ा मागे न गिया पहालटर मध्य कुच्ची में के दाह की इंतेंट इतने जीव के तमाय दोग नहीं ना बेहत क्रेत कोटि तिंग आयंकरण न दुष्ट सिंग तथा आगते अनुराम से कि शरीरे ले सोलवाने या कि इनके विन्द बैह किया ऐ विन्द बेरी साध्दा हाथी तथा आगते सबोधिं तथा आगते बुद्ध रजान अनुराम से कि अवबोधी क्या ने साध्दा वती ये तो आ ये साध्दा वती ये ने कोटा किसी दाव से क्या आटा एक हितान्नवत बैह कर इतने कोटे बनने नियम और रेखावर दृष्टि संपन्न पुद्गले आटे पुतज्जनो आकराई किएनो पुतज्जने टे पुलवां किएनो ले होलवान दुष्ट सिती देवदत्त कला ने अठान में इतना गनों का वहाँ निवागी मावकाश नया किएनो दृष्टि संपन्न पुद्गले आ संगम भिन्दे ये संग भेदे करने किएने कारणी किसी दावसिक करने किएनो या ऐ करन नित्या याद तीनो आ संग्या के रही सब्रह्मचारी न्वाहसीला के रही दुष्टि संपन्न के रातीने गाहू रहे या दक्षिणों सब्रह्मचारी न्वाहसीला की सील गुण बारगे वडन नतीने आहिंसक प्रयत्नीय दक्षिणवा दानवा एक रही म्यांत तीनों पैदी माक संज्ञा के रही अविच्छप प्रसाद यत्तीनों नुसिले ने पैदी मात तीनों मारगे वडन किना के रही या क्यमती है न अन्न दिट्टि संपन्न पुद्गले आगे पुतज्जने आगे विनस पुतज्जने आमकद करानी पुतज्जने भिक्षुवक् इन्न पुलुवन् पुद्गलिक मति मतांतर अरगेन ओव प्रधानत्वे आसावेन हो भेद भिन्न करला नुयेक निंदा पहास करला संज्ञा बिदिनो अय्याट संज्ञा करी पहेदीमक् नै संज्ञा रकिन्ना ओ सील गन पहेदीमक् नै संज्ञा मे नीवरण धर्मयन् दुरु करन धर्म वेहेस गन पहेदीमक् नै आर्य सत्यावोध करने संज्ञा की उम्मीदें पहली मां नै आंगे पुतज्जन ने मति पुद्गलया संज्ञा बिनिन्ने किन कारुने सिद्ध वेनवा बालने मी पुतज्जन या किति नानतुर ये अनतुर नै है दिट्टि संपन्न पुद्गलया की नमु समाजी तुल किए नवा अने यापि पुतज्जन नम बालन पुतज्जन किएने के तीन टाइटल टिके में के इलंगट यं दिट्टि संपन्न पुद्गलो यं किसी दुष्टि संपन्न पुद्गले एक वेन आगमक आधाने य केन कारुन वेन बैं केनो एक वेन नै केनो वेन शास्त्रुन वहाँ सी नमक आधा गानी केन कारुन वेन बैं पुतज्जने कां कराय केनो एक पुतज्जने केन ते क्या हम आगम मारु कुन्नो दांत वैडी ने आप एक दित्ता हाँ दूर आप इट वैडन पात्रे के ने हाँ दुर्गे ने मुनारी वरदा कलां पिट वड़न ने वो बोल लो अन्न पुतत जाने हैं दरे पुतत जाने हैं आठ में को देवे ने मे कागे हरी पे महिष पुत्गले को के क्रियावत देखा कमंग सास्तुरुन हांसी गारहानो सास्तुरुन हांसी के धर्मिया गारहानो श्रावक संगिया गारहानो तमंगे गुण धर्मत गारहागन बुद्ध रजन में सिद्ध आ एक पुलवांगी एक वेंड पुलवांगी येनो पुतांजने आटे एक वेंड पुलवांगी येनो है बैये एक वेंड बै कहाँ डे दृष्टि संपन्न आरिसात के दर्शनीय तीरुंगत्तु आवृत्ति करगत्तु पुत्गले आटनं एक वेंड बै कियो ये तो कुल बालन मानुष्य को ग्रहकवरने ती ने कोतन न दे आरिसात की द बुद्ध रजान अनुवांशी दुकाई के ल देशना कर पु आरे सत्य में आई के ल पहाड़ा दें नोने दुका हटगनीम के ल देशना कल आरे सत्य में आई पहाड़ा दें नोने दुःख निरोधे के ल देशना कर पु आरे सत्य में आई दुःख निरोध गामिनी पटिपदा के ल देशना कर पु आरे सत्य में आई पटिच समुपादे में आई पटिच समुपादे निरुद्ध बुद्ध रजान अनुवांशी के रही पहाड़ी नो बुद्ध रजान अनुवांशी वदार धर्मे के रही පහදිනවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ඒ පැහැදීම තමා තුලින් ඇති වෙන එකක්. ඒතර ඒ පැහැදීමේ හිමිකාරුවා කවුද? තමාම අසවලා පැහැදිලා සිටිනවා. එනිසා මා පැහැදී සිටිමි. හරිද? වැරදි. ඇයි අසවලා කලකිරුණ ගම මමද කලකිරිමි? හරිද එතකොට? වැරදි. ඒතර පැහැදීම කියන එක තියෙනනේ කොහොමද? ස්වාධීන අවබෝධයක් හැටියට. ස්වාධීන එකක් හැටියට. තමන්ගේ එකක් හැටියට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨාණමේතං අනවකාසෝ මාණෙනි වෙන්න බැරිද තවත් දෙයක් තියෙනවා යම් ඒකිස්සා ලෝක ධාතුයා එක්ක ලෝක ධාතුවක මේ හිරු සඳු එළිය කරන මේ මන්දා කිරියක මේ සහස්සී ලෝක ධාතුවේ දේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජේයෝ නේතං ඨාණං විජ්ජතිති පජානාති ඔව් පෙරපසු නොවි එකම කාලයක අරහං සම්මා සම්බුදු රජාණන් වහන්සේලා දෙනමක් පහළ වන්නේය කියන කරුණ සිදුවන්නේ නැත මේක ලෝක ස්වභාවයක් එතකොට අපි කොච්චර දැන් අපි ගත්ත තනේ බුදුරජාණන් වහන්සේලා දැන් බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න තුසිතේ මේ දෙවිවරුනි ආරාධනා කරන්නේ අපි මානෙට කිව්වොත් නෑ අපි ආරාධනා කරන්න ඕනේ වඩින මැනවි තුසිත දෙවිඳුනේ කියලා වඩීද නෑ ඒකට මේ ලෝකේ ස්වාභාවික විදිහට සකස් වෙනවා බුදු කෙනෙක් පහළ වෙන ධර්මතාවයට සකස් වෙනවා ඒක අපිට හිතාමතා සකස් කරන්න බෑ ඒක ලෝක ස්වභාවයක් එතකොට ඒ සකස් වීම නැවත සකස් වෙන්නේ මිනිසුන්ගේ ආයස අවුරුදු 80000 ගිය කලට දෙවිවරුගෙන් ආරාධනා කරයි කාලෝ යන්තේ මහාවීර මහාවීරයන්නේ මේ ඔබට කාලයයි උපජ්ජ මාත කුච්චියන් මව කුසේ උපදින සේක්වා සදේවකන් තාරයන්තු දෙවියන් සහිත ලෝකයාව ඉතර කරවීමට බුද්ධස්ස අමතම් පදං අමෘත පදේ වෙන නිර්වාණය අවබෝධ කරත්වා ඒක වෙලාවට ඒක ආරාධනා ඒකට හැදින්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 ගිය කලයි ඉතික් නැත මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපි සද්ධාමින් යුක්ත කරගන්න දෙයක් විතරයි නැත්තම් මුකුවවත් නැත සතර අපායට වැටි වැටි යන්න තියෙන්නේ ඒ නිසා ආන් මේගෙන එයා දන්නවා කියනවා දිට්ටි සම්පන්න ශ්‍රාවකයා ඇයි දන්න ගන්න හේතුව එයා දන්නේ කොහොමද තථාගතයන් වහන්සේ කියා දීලා තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධයෙන් කියා දීලා තියෙනවා මහණෙනි මෙහෙම එකම ලෝක ධාතුක එහෙම දෙන්නේ පහලවන්නේ ඉසේය කියලා එයා ඒ ආකාරයෙන්ම පිළි අරගෙන දරාගෙන නෝණින් මෙනෙහි කරද්දී එයාට තීරණා එනං සැබෑමක්මය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි චක්‍රවර්ති රජ කෙනෙක් එකම ලෝක ධාතුක එකවර පහලවන්නේ නැත එතකොට බුදුරජාණන් වහන්සේ වගේමයි චක්‍රවර්ති රජුරු කෙනෙකුත් පහල වෙන්නේ නැහැ සක්විති රජ කෙනෙක් එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක සක්විති රජ කෙනෙක් පහළ වෙන්න පුළුවන්. අර චක්කවති සීනාද සූත්‍රයේ තියෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලෙදී සක්විති රජුරුවත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා. එතකොට පෙරපසු නොවි පහළ නොවන්නේය. එම් පහළ වෙන්නේ. නේතං ඨානං විජ්ජති. ඒක වෙන්න බැරිදිය. වෙන්න පුළුවන් මොකද ඒක ලෝක ධාතුවක එක සක්විති රජෙක් උපදිනවා ඒක ලෝක ධාතුවක එක බුදු කෙනෙක් උපදිනවා ඊළඟට තියෙනුන තව කාරණයක් මේක වෙන්න බෑ කියනවා ස්ත්‍රියක් අරහං සම්මා සම්බුදු කෙනෙක් වෙනවා කියන කරුණ වෙන්නේ නෑ කියනවා මට මතකයි මම ඔය කකේ දවසක් ඕක මගෙන් ඇහුවා ගෑනලා මේක පොඩි ළම ඉස්කෝලේක ළමයි වෙන්නම බැරිද කියලා ඇහුවා කොහෙන්න පුළුවන් බලන්න ඇයි ඒකට හේතු එහෙම වෙන්න හේතුව මොකද? දැන් මේව දැක්කාට පස්සේ මේ ලෝක ස්වභාවයක් මේ කියන්නේ දැන් බුදු කෙනෙක් නිර්මාණය කරලා පහල කරන්නේ වෙන බුදු කෙනෙක් නෙමෙයිනේ. ඒක මේ පාරමී ධර්ම පුරාගෙන යනකොට සත්පුරුෂ උත්තමේ ඒ උත්තමයාගේ පාරමී ධර්ම සම්පූර්ණ වෙන ආකාරයේ මත නිර්මාණය වෙලා යනවා. ඒක හේතු නිසා හටගන්න ඵලයක්. ඒක ලෝක ස්වභාවයක්. එතකොට ඒක දන්නේ කවුද? බුදු කෙනෙක් විතරයි දන්නේ මේ ධර්මතාවය. වෙන කෙනෙක් දන්නේ නැහැ. ඒක අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ශ්‍රද්ධාව. ආන් ගැටලුවක් නැහැ. तिमांको में बुद्धरजन वांसी स्त्रींगे कामना पिंग पदाल कतावत नमूत तर में स्त्री के न निकांग उमोतु वेला इन्होंने स्त्रीवादे के राजागन में पुरुषा आदिपात्य केला खताया करने तुच्छ स्त्री इन्हों ये स्त्री इनमें को दिखरानी में वके प्रकाश या काल लगन तथागत इन्वांसी इधे गाराहला खताया करना आर पौड़ी दरोटी का तेज इधे आवेला पावरेस करके न मारने माती निरी स्त्री तो न पुरुषात्मो न निरी एकीलो पड़ीना आंगी वकर गान तमा ये वाती है ने स्त्रीवाद इधर बोटे याम स्त्रिया चक्रवर्ती राज्य के निक पिनवा की ने कारुनत वे है कि दिया नवे बुद्ध रजान नवां से नमक बावड़े पाती मानिवारी में पुरुषे एक तमा संबुद्ध के निक पिने साकुति राज्य के निक पिने पुरुषे ये लंगटे साक दे मुद्वे नित साक रजी नक नेत काव दे ने साक देवी के ने देव राजेक किन्ने समार देशनाल बलाद्वीनो समार कांताओ मेह लस्सन्त दर्मार्गे पुरुधु करेगन सोतापत्य अंग दिवन करेगन मार्गे ब्रह्मचर्य दिवन करेगन प्रतिवत्ति पुराग नाहिंसकवा ये मार्गे आनो नमोत्ति नाहिंसको में आतुपतु गागन वात्पल्युत करेगन दाम टेम्पुदागन व्यंदगन नियतवानी ये अनगमनी मरनी मत्युपुदिनो दिव्य कुमार इक्विला पुरुषेक माइंग इलंगटे तीन वा अवकाश रहिता ही तवत्ते का मार तत्त्व या मार यहाँ के ने तत्त्व या स्त्रियाँ कटे लबिनी नेत स्त्रीं ते गैने नंग सातुटकी नमो तीस्त्रीय मार वैदकलोत मार पीरिसेटे आई गाराहागन निंदा आपाहास करेगा नगियो ते के प्रतिपाल वासे मारा सेना युपदी इत्री करेगा तो देवलोल टिया ये मत तमतमान नहीं करेगा नहीं ओ अबे महायक की ना विंदन नंग बैं यार ऐतो कोटे याम पुरुष एक मारे आवान नहीं है कि न कारुना सिद्ध विनोआ एक मार थाना तुरक के का मार अत्तंग लास्टन वाचन है तीन मारत्तं चक्कत्तं सक्र थानतुरा के का एक लोक हमें देंगे तीन न थानतुरा का ये चुतेन्य बट विनेके ने कर्मानुरूप काम्म विपाक आचिंत्य ने का विपाक देना आकार के दान्ने का उर्वात्ती के हितान्न बे आत्मदुष्टियम बढ़ल दम मेमा माटी विपाक देन्ने के लगे एक विपाक देशना तीन ये मारे केला क्या नहीं लोके आदिपति थाना तुरक यहाँ तो मैं समस्त लोके इटे माधिपति भावे दरन नहीं ये संपूर्ण वैसा करना ना सिद्धि का मनस इटे वासन विलाइन ने लोगों सात्वे के प्रवाह में गिनियाँ नहीं मिकती है इलंगटे तीन वा इस्त्रियाँ ब्रह्म थाना तुरे इतु कुछ मारे वगे में तावा थाना तुरत तीन याम पुरुष वो ब्रह्मत्तं कर रही है ब्रह्मस तात्त्य टे तात्त्य ने पुरुष एक माय इलंगटे तीन वां बुद्ध रजान वां सारी लक्षण हैं मैं बलन में ने विग्रह है आनंदी मेकनं विन्न बैंके नमकादि कायं याम दुष्चरिते के ये दिन वादे काय दुष्चरिते के ये दिन वादे एं इष्टकांत मनाप विपाक कायं दुष्चरिते के यदेनवादे ए विपाक अनिष्टाय अकांताय अमनापाय बिन्ने पुलवंके वचनेंग यम दुष्चरिते के यदेनवादे बोरुकीयनवादे केलाम निंदा आपास गैरहिल करनवादे पीरिसिद्ध पुत्गलयन इवमनुवादे एव किरी महेत्वेंग इष्टकांत मनाप विपाक लबिन्ने कीने क बिन्दे बै अनिष्ट आकांत आमना पविपाक लबिने कीने का वेण पुलवा इलंगटे मनो दुष्चरती ये दिन वादे मनसिं दुष्चरती ये दिन वादे एं इष्ट कांत मना पविपाक लबिने कीने कारणे वेण बै मनो दुष्चरते तुला अनिष्ट අකාන්ත අමනාප විපාක ලැබෙන්නේ කියන කාරණේ වෙන්න පුළුවන්. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ කාය සුචරිතය. කාය සුචරිතය කියන්නේ සිල්වත් වාසය කිරීම තුළ අනිෂ්ඨ අකාන්ත අමනාප විපාක උපදින්නේ කියන කාරණේ සිද්ධ වෙන්නේ නෑ කවදාවත්. කාය සුචරිතින් ලැබෙන්නේ ඉෂ්ඨකාන්ත මනාප විපාකයක්ම යන්න වෙන්න පුළුවන් කියලා. වචී සුචරිතේ. වචී සුචරිතේ කියන්නේ වචනින් සුචරිතයේදීම. වචනින් සුචරිතයේදීම. වචනින් සුචරිතයේදීම හේතු කරගෙන අනිෂ්ඨ අකාන්ත අමනාප විපාක ලැබෙන්නේ කියන කරුණ වෙන්න බෑ කියනවා. ඉෂ්ඨකාන්ත මනාප විපාක ලබන්නේ කියන එක වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ වචනෙන් යහපත් දේවල් අපි කිව්වොත් ඒකට මොකද්ද කියන්නේ වචී සුචරිතය. එතකොට ඒකෙන් ඉෂ්ඨකාන්ත මනාප විපාක මිසක් අනිෂ්ඨකාන්ත අමනාප විපාක ලැබෙන්නේ නැහැ. මනෝ සුචරිතය. මනසින් සුචරිතයේදී අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි මනෝ සුචරිතයට අයිති. අනුන්ගේ දේට ආසා නොකිරීම, දේශ වෛර ක්‍රෝධ නොකිරීම, ඊර්ෂ්‍යා නොකිරීම, පලි නොගැනීම, මෙය මනෝ සුචරිතේ. ඒ සිත් ඇති නොකර ගැනීම. ඊළඟට සම්මා දිට්ඨිය, කර්ම කර්මඵල විශ්වාස කිරීම, මෙලොව පරලොව විශ්වාස කිරීම, මව්පියන් විශ්වාස කිරීම, ගුණධර්ම විශ්වාස කිරීම, හොඳ නරක විශ්වාස කිරීම. ඒ තුල අනිෂ්ඨකාන්ත අමනාප විපාක නම් ලැබෙන්නේ නැත. ඉෂ්ට වූ කාන්ත වූ මනාප විපාක ලැබෙන්නේ. අනිත් එක බුදුරජාණන් වහන්සේ වදාළා කාය දුෂ්චරිතයෙන් යුතු කෙනා ඒ හේතුවෙන් සුගතියේ උපදින්නේ කියන කාරණේ වෙන්න බෑ. කාය දුෂ්චරිතයෙන් යුක්ත කෙනා ඒ හේතුවෙන් දුගතියේ උපදින්න පුළුවන් කියන කාරණේ විය හැකියි. වචී දුෂ්චරිතයෙන් යුක්ත පුද්ගලයා ඒ හේතුවෙන් දුගතිය උපදිනවා කියන කාරණේ වෙන්න පුළුවන්. හැබැයි යා ඒ හේතුවෙන් සුගතිය උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැත. ඒකට වචී දුෂ්චරිතය දෙන පුද්ගලයාට සුගතියක් නැත. කාය දුෂ්චරිතය දෙන පුද්ගලයාට සුගතිය උපතක් නැත. මනෝ දුෂ්චරිතය දෙන පුද්ගලයා ඒ හේතුවෙන් සුගතිය උපදිනවා කියන කරුණ සිද්ධ වෙන්න බෑ. මනෝ දුෂ්චරිතේ යදෙන පුද්ගලයා ඒ හේතුවෙන් දුගතිය උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට කාය සුචරිතයේ දෙන පුද්ගලයා, කාය සුචරිතයේ යදෙන පුද්ගලයා ඒ හේතුවෙන් දුගතිය උපදින්නේ කියන කරුණ සිද්ධ වෙන්න බෑ. කාය සුචරිතයේ යදෙන පුද්ගලයා ඒ හේතුවෙන් සුගතිය උපදිනවා කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන්. වචී සුචරිතයෙන් යුක්ත පුද්ගලයා ඒ හේතුවෙන් දුගතිය උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න බෑ. වචී සුචරිතයෙන් යුක්ත පුද්ගලයා සුගතිය උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්. මනෝ සුචරිතයෙන් යුක්ත පුද්ගලයා දුගතිය උපදිනවා, නිරේ උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න බෑ. විය නොහැකි දෙයක්. මනෝ සුචරිතයෙන් යුක්ත පුද්ගලයා සුගතියේ උපදිනවා කියන කාරණේ ආන් වෙන්න පුළුවන් කියනවා. මෙන්න මේ විය නොහැකි දේ ගැන දන්නා කෙනා. දන්නේද? මේ කාරණේ දන්නේද? එයාට කියනවා ඨානා ඨාන කුසල. බලන්න එතකොට මේ ගැන බුදුරජාණන් වහන්සේගේ දේශන ආශ්‍රයෙන්ම නේද අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ. වෙන කිසියම්ම ක්‍රමයක් මේ ගැන අපිට දැනගන්න නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙන්වන වදාළ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ මේක අහගෙන ඉඳලා උන්වහන්සේ කියනවා අච්චරියම් බන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ආශ්චර්යයි, අද්භූතම් බන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ දේශනාව අද්භූතයි, කෝනාමෝයම් බන්ති ධම්මපරියායෝති ස්වාමීනි මේ වදාළ ධර්මයට කවර නමක්ද මේකට කියන්න ඕනේ? තස්මාත් හිතුවන් ආනන්ද, ආනන්ද එහෙනම් ඔබ ඉමන් ධම පරියා මේ ධම පරියායට මේ ධර්මයට කියන්නේ බහුධාතුක බහුධාතුක කියලා කියන්න පුළුවන් කැමතිනේ එහෙම කියන්න එහෙම නැත්නම් මේකට කියන්නේ සති පරිවට්ටු කියලා කියන්නේ පරිවර්ත හතරක් කියලා මොනවද පරිවර්ත හතර ධාතු කුසල ආයතන කුසල පටිච්ච සමුප්පාද කුසල ථානාඨාන කුසල කියන මේ පරිවර්ත හතරක් කියලා කියන්නේ කිව්වා එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් දා මතක තියාගන්න එහෙම නැත්නම් මේ බණ ධම්මා දාසෝති ධම්මා දාසෝති කියන්නේ ධම්ම ආදාසෝති ධම්ම ආදාස කියන වචනේ එකතු වෙලා තමයි ධම්මාදා ආදාස කියලා කියන්නේ කැඩපත කණ්ණාඩිය දහම් කැඩපත කියලා කියන්නේ එහෙනම් එහෙම මතක තබා ගන්න එහෙම නැත්නම් මේකට මතක තබා ගන්න අමත දුන්දුභි අමා බෙරය කියලා එහෙමත් නැත්නම් මේකට මතක තබා ගන්න අනුත්තර සංගාම විජයෝති යුද්ධයේ දිනීමෙන් ලත් අනුත්තර විජයග්‍රහණයයි කියලා බලන්න මේ වචන ලස්සන එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව දිහා බලද්දී අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ තුල තියෙන අවබෝධය මේ ප්‍රඥා සම්භාරය ඒ අනාවරණ ප්‍රඥාව උන්වහන්සේගේ ප්‍රඥා ඇස උන්වහන්සේගේ ඥාන බලේ මොන වගේ මහිමයකින් යුක්තයිද කියලා අපිට මේ බුද්ධ දේශනාව ලහදී තමයි තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඉදිරි අපි කවුද බුදුරජාණන් වහන්සේ තමයි හිරු අපි කවුද කලාමැදිර නිම අපි හොඳට ඇවිදගෙන යනවා මේ හිරු පහල වුණාම අපින් එලි විහිද ගන්න කිව්වොත් අමාරු වැටෙනවා බුදුරජාණන් වහන්සේ හිරු හිරු පායලා ලෝකෙ එළිය කළා ඇස් තියෙන පුද්ගලයා ඒ හිරු එළියෙන් ලෝ දකිනවා අපි කවුද මිනිස්සු බුදුරජාණන් වහන්සේ තමයි සූර්යා එතකොට අපේ මිනිස් ලෝකය අපේ මනුෂ්‍ය ලෝකය එළිය කරන්නා වූ සූර්යා තමයි හිරු මඩල බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නොතිබෙන්න අපි මොක්කුද අපේ නම් හිතට හිතිච්ච දේ කියන කාමයට යට වුණාට පස්සේ ඒකෙන් ගැලවෙන්න බැරි ක්‍රෝධයට යට වුණා මේකෙන් ගැලවෙන්න බැරි බයට යට වුණා මේකෙන් ගැලවෙන්න බැරි මෝහයට යට වුණා පස්සේ ඒකෙන් ගැලවෙන්න බැරි මදමානිට යට වුණා මේකෙන් ගැලවෙන්න බැරි එහෙනම් අපි මා තුච්ච ලෝකයක කොටස්කාරයෝ නේ ආන් ඒකෙන් බේරුනේ බුදුරජාණන් වහන්සේ නෙමටි හිරු මඩල අපේ ලෝ එළිය කළ නිසා නොවේද එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි අපේ ලෝකයේ එළි කරන හිරු මඩල ඒ හිරු මඩලේ ආලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේ නමති සූර්යා ප්‍රඥා ලෝකයේ තමයි අපේ ජීවිතයට අපි ලබා ගන්නෙ ආන් ඒ ප්‍රඥා ලෝකයේ ලබා ගැනීමේ කුසලතාවය අපිට තියෙන්න ඕනි එතකොට අපි එක එක්කෙන අපේ ජීවිතේ ලස්සන කරගන්න කරුවලේ හිටියොත් අපි ආන් කලාමැදිරියෙක් වෙලා තමන්ගේම පස්ස පැත්ත දල්වාගෙන යන්න පුළුවන් අන්ධකාරෙට මේක මහා විශාල දියක් වගේ පෙනේවි හිරු උදා වුණු කල්හි එබන්දික් නැත ඒ නිසා අපට තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි අපේ ලෝකේ හිරු මඩල උන්වහන්සේ තමයි අපේ ලෝකයට ආලෝකය ලබා දෙන්නේ. උන්වහන්සේ ජීවිතය ගැන මේ පෙන්වා දෙන දේවල් ලෝකේ වෙන කිසිම විද්‍යාවකට සොයාගන්න බෑ. ලෝකේ වෙන කිසිම දර්ශනයකට සොයාගන්න බෑ. ලෝක කිසිම විද්‍යාඥයෙකුට අහලකටවත් එන්නට බෑ. ලෝකේ කිසිවෙක් දන්නේද නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට සමාන කළ හැකි කෙනෙක් ලෝකේ නැත. උන්වහන්සේගේ අවබෝධයට සමාන අවබෝධයක් ඇති කෙනෙක් ලෝකේ නැත. උන්වහන්සේගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ඇති කෙනෙක් ලෝ නැත. ආන් ඒකයි හිරු මඩල කියන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකේ වෙන කිසිම විශේෂයකින් ගන්න බැරි නම් වෙන කිසිම ඥාණයකින් ගන්න බැරි නම් වෙන කිසිම බාහිර දෙයකින් ගන්න බැරි නම් ඒ ගන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වාර්තා කරලා තියෙනවා. ලියලා තියෙනවා. ඒ බුද්ධ දේශනා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවල තමයි ඒ තියෙන්නේ. දැන් උනා දාපි ගණගත්ත මජ්ක්‍ධිම නිකායේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ බුද්ධ දේශනා ආන් ඒකේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න කෙනා දැන් කෙනෙකුට මේ ඨානාට ආන මේ විය නොහැකි දේ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදුනා නම් නොමඟ ගී කරන වහසුමකට යනවනේ. ඇයි දැන් තීරණෝණියා කාය දුස්චරිතයේ දිනෙක කෙනාට ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙන්නේ කියන කරුණ විය නොහැක අනිෂ්ඨ අකාන්ත මනාප විපාක ලැබෙන්නේ කියන කරුණ විය හැක්කේය. ආන් යරප්තින එයාට බය උපදිනවා. කොහොමද බය උපදින්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති වෙච්ච ගමන් බය උපදිනවා. Tamanට වැරදුනා නේද? ආන්න නිවැරදි වෙනවා. එතකොට මේ ඔක්කොම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන්නා වූ පැහැදීම ශ්‍රද්ධාව මතමයි. වෙන කිසියම් දෙයක් මත නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව මත අපි විතර නෙමෙයි පින්වත් නෙමෙයි මේ බුද්ධ දේශනා කියලා කියන්නේ මේ ඵල රහිත නිකම්ම නිකම් කියාගෙන ගියාපු වට්ටෝරුවක් නෙවෙයි. මේ දේශනාව ලහල සීවස් ගණනාවක් ලෝක සත්‍යා සසරින් එතෙර වුණා. පුතජන භාවයෙන් මිදුණා. දෘෂ්ටි සම්පන්න වුණා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය වුණා. සතර අපායෙන් ආත් මිදුණා. මේ දේශනාව නිකම්ම නිකම් වට්ටෝරුවක් නෙවෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ දේශනාව තුල තියෙන්නේ. හිස් පුද්ගලයන් එන්න පුළුවන් නෑ ඕක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් විසින් තමන්ම භාවනා කරලා තමන් විසින් උපදවා ගන්න. ආ ඒක ගේන්න. ඒ මොකද්ද? හිස් ලෝකේ. ඒ ලෝකේට පායලා නෑ. හිරු නැති ලෝකයක්. ඒ ලෝකේට තියෙන්නේ තම තමන් විසින් පස්සේ දල්වා ගන්න ස්වල්පයක් පමණි. ඒක නිවි යන තැන තමාවත් දන්නේ නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ වටිනාකම තියෙන්නේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥාවේ වටිනාකම තියෙන්නේ. ඒ කියන්නේ අපි පැහැදීම තියෙන්න ඕනේ මේ එක එක්කෙනා කියන කයි කතන්දර වලට අනුව දෝලණේ වෙන පරණලක් වෙන්න නෙමෙයි. අපේ පැහැදීම තියෙන්නේ කොහොමද? තමා විසින්ම තමා තුළ පිහිටවාගත්තු ශ්‍රද්ධාවයි. ඒ නිසා